2014 වසරේ 3 මාසේ 2 භාවනා වැඩසටහන. යස්ස සේලූපමං චිත්තං තිතං නානුකම්පති මනස යම් කෙනෙක්ගේ මහා පර්වතයක් වගේ අකම්පිත ගුණයකින් පවත්වන්න සමත් වෙනවා නම් ඒ කෙනාට කම්පනයක් දුකක් කනස්සල්ලක් ඇති වෙන්නේ නැහැ. කම්පනයක් ඇති නොවන ඒ මානසික ස්වභාවය හඳුනා ගැනීමයි නිවන හඳුනා ගැනීම කියලා කියන්නේ. එමේ ලෝකේ අපි නොයෙකුත් කරුණු කාරණා ඔස්සේ තමයි සිත රඳවල තියෙන්නේ. ඒ රඳවල තියෙන තැන් වලින් හිත කම්පණය වෙනවා. බලන්න වස්තු සම්පත් කෙරෙහි සිත රඳවල තිබ්බහම සිත කම්පණය වෙනවා. පුජ්‍යලයෝ කෙරෙහි සිත රඳවල තිබ්බහම සිත කම්පණය වෙනවා. ආකල්ප කෙරෙහි සිත රඳවල තිබ්බහම සිත කම්පණය වෙනවා. විශ්වාසයන් කෙරෙහි සිත රඳවල තිබ්බහම සිත කම්පණය වෙනවා. රූප කෙරෙහි සිත රඳවල තිබ්බහම සිත කම්පණය වෙනවා. ශබ්ද කෙරෙහි, ගන්ධ කෙරෙහි, රස කෙරෙහි, ඉන්ද්‍රිය ගෝචර ධර්මයන් කෙරෙහි සිත රඳවල තිබ්බහම කම්පණය වෙනවා. නමුත් නිවන කෙරෙහි සිත රඳවන්න පුළුවන් නම් ඒ කෙනා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති, අටලෝ දහමෙන් නොසැලෙන මනසක් ඒ තනත්තියට ඒ තනත්තාට ලැබෙනවා. නිර්වාණය කියලා කියන්නේ රූප නිරෝධයක්, ශබ්ද නිරෝධයක්, ගන්ධ නිරෝධයක්, රස නිරෝධයක්, ස්පර්ශ නිරෝධයක්, සංකල්ප දෘෂ්ටි නිරෝධයක්. කෙලෙස් නැති කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. අපි නිර්වාණය දෙසට හැරෙනකොට අපිට ඒ කෙලෙස් පේන්නේ නැතු වෙනවා. දැන් අපි ඉදිරියේ යම්කිසි ධර්මතාවයක් තියෙනවා නම්, පිළිකුල් සහගත දෙයක් තියෙනවා නම් අපි කරන්නේ ඉදහා බලන්නේ නැතුව අහක බලා ගන්නවා. අපොයි මට ඒක නම් බලන්න බෑ කියලා අපි අහක බලා ගන්නවා. අපි හිතමුකෝ සතෙක් හරි මැරිලා මැස්සු වහලා ඉන්න තැනකදී අපි දැක්කොත් එහෙම ඒක බොහොම දකින්න අප්‍රසන්න මට්ටමට තිබුණු සාමාන්‍ය කෙනෙක් කරන දේ මොකද්ද? අහක බලාගෙන. අහක බලා ගැනීමෙන්ම වෙන්නේ මොකද්ද? අර දර්ශනය තමන්ට නොපෙනී යනවා. ඒ වගේම මේ කෙලෙස් කියන දේවල් නැති කරන්න. දැන් අර ඒක බලුකුණ දිහා බලාගෙන මේ බලුකුණ නැති කරන්න පුළුවන් කමක් නැහැ. ඒ දිශාවෙන් නෙත ගන්න ඕන. නෙත ගත්තට පස්සේ තමන්ට ඒක නොපෙනී යනවා. ඒෙන් දැනෙන දේවල් තමන්ට නැහැ. ඒ පිළිකුල තමන්ට නැහැ. ඒ සංවේගය තමන්ට එන්නේ නැති ස්වභාවයක් හට ගන්න. මේ බාහිර උපමාවක් අරගන්නේ. ඒ වගේම අපි යම් මානසික ස්වභාවයක් දිහා බලාගෙනම ඒ ස්වභාවය කොටස් කරමින් ප්‍රභේදනය කරමින් පිළිකුල් කරමින් වර්ණා කරමින් සිටීම නෙමෙයි කරන්න තියෙන්නේ. ඒ දිහා බලන්න එපා. ඒ දිහා බලන්න එපා. එතකොට අපිට කෙලෙස් නැති කරනවයි කියලා කියන්නේ දැන් රූපෙට තියෙන ආසාව නැති කරනවයි කියන්නේ ඒක රූපේ කොටස් කර කර කෑලි කඩ කඩ එහෙමත් නැත්නම් මේ කුණු කර කර ඒක බලන්න නෙමෙයි තියෙන්නේ. ඒ නැත වෙන දිශාවකට හරවන එක. දැන් ඔබට ඔබ වාඩි වෙලා ඉන්න ඉදිරිපස බලාගෙන නමුත් ඔබට පිටුපසින් එන සිටින කෙනා පිළිබඳව මේ මොහොතේදී අපිට සතුටක්වත් අසතුටක්වත් පිළිකුලක්වත් මොනම හැඟීමක්වත් අදහසක්වත් නැහැ. ඔබට ගෝචර වෙන ධර්මතා හමුවේ පමණයි ඔබට මේ හැඟීම දැනීම සියල්ලම තියෙන්නේ. එහෙමනම් ඔබට කරන්න තියෙන එකම දේ තමයි නිවන කරා හැරෙන්න. ඒක තමයි පිළියම. එහෙම නැතුව කොටස් කර කර බෙද බෙද ඉන්න නෙමෙයි. යමෙකුට කොළඹ එපයි කියලා හිතෙනවා නම් නුවරට යන්න ඕනේ කියලා හිතනවා නම් කොළඹම ඉඳගෙන කොළඹ කොටස් කර කර ඉඳලා වැඩක් නැහැ. මේකේ කොන්ක්‍රීට් කීකේ ඉඳලා වැඩක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ශරීරයෙන් නිදහස් වෙන්න ඕන නම් මේ ශරීරය අනිත්‍යයි කීකිය සංකල්පයක ඉඳගෙන ශරීරය තුලම ඉඳගෙන ශරීරය අනිත්‍යයි කීකේ ඉඳලා හරියන්නේ නැහැ. මේ ශරීරයෙන් මිදෙන ප්‍රදේශයකට යා යුතුයි. දෘෂ්ටිවල ඉඳගෙනම දෘෂ්ටි වැඩක් නැහැ කියේ ඉඳලා හරියන්නේ නැහැ. දෘෂ්ටි නැති අවස්ථාව කෙරෙහි ගමන් කළ යුතුය. ඒකයි මේ ඊළඟට තමන්ට ඈත් නුවරට ලං වෙන තරමට කොළඹ ඈත් වෙනවා. ඊට කොළඹ තියෙන පරිසරය නොදැනී යනවා. කොළඹ නොපෙනී යනවා. ඒ වගේ තමයි නිවන කරා ඇදෙනකොට ස්වභාවයෙන්ම අපි මනසින් ඈත් වෙනවා. ඇසින් ඈත් වෙනෝ, කනින් ඈත් වෙනෝ, නාසයෙන් ඈත් වෙනෝ, දිවෙන් ඈත් වෙනෝ, ශරීරයෙන් ඈත් වෙනෝ, මනෙන් ඈත් වෙනෝ, නිවන කරා පිවිසෙනවා. මොකද නිර්වාණය කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්ම නැති අවස්ථාවක්. ඉන්ද්‍රිය ගෝචර ක්‍රමවේදයකට ලෝකය නොදකින අවස්ථාවක්. ඉන්ද්‍රිය නිරෝධයක් කියලා කියන්නේ ඒකයි. ඉන්ද්‍රිය දමනයක් කියලා කියන්නේ ඒකයි. ඒ නිසාම අවේදීතයි විරාගිකයි. දැන් කුමන හෝ දැන් ඇලීම කියන කාරණේ ගොඩාක් දෙනෙ මේ තේරුම් අරගෙන තියෙන මේ ලස්සන දෙයට ඇලීම තමයි ඇලීම කියන්නේ. ගැටීන සහගතෙන් ඇලෙනවා, ප්‍රිය සහගතෙන් ඇලෙනවා. ඒ දෙකම ඇලීමක්. අප්‍රියතාවෙන් ඇලෙනවා, ප්‍රියතාවෙන් ඇලෙනවා. මේ දෙකම ඇලීමක්. ඒ නිසා අපේ පින්නතුන් භාවනාව කියලා කෙනෙක් වර්ධවාගෙන ඉන්නෝ නම් මේ ඇලීම වෙනුවට ගැටීම පුරුදු කරගත්තාම හරි කියලා. ඒක බුද්ධාගම නෙමෙයි. ඒක තමයි හින්දුන්ගේ දහම. එදා තිබිච්ච බුදුවරයෙක් ලෝව පහළ වෙන්නට කලින් තිබිච්ච ක්‍රමවේදය ඒකයි. ඊළඟට මේ අරමුණු වලින් නිදහස් වෙන්න ඕන, සිතෙන් නිදහස් වෙන්න ඕන කියලා අරමුණකට සිත පවත්වනවා. ප්‍රේක්ෂා සහගත අරමුණකට සිත පවත්වන්න ඕන කියලා උන්නා ඊළඟ සිහිය දිනනවා. එහෙම නැත්නම් වෙන වෙන අරමුණක් කෙරෙහි උන්න සිහිය පවත්වලා සිත දියුණු කරන්න හදනවා. ඒකට ඒ ක්‍රමවේදය තමයි බුදුවරේක ලොව පහළ වෙන්නට කලින් තිබුණු ක්‍රමවේදය. ඒක තමයි බුදුවරු පහළ වෙන කලින් තිබුණු ක්‍රමවේදය. ලෞතුරා බුදුවරු මේ සිහිය එක තැනක පවත්වන්න, සිත එකතෙන් කරන්න, සිත එකඟ කරන්න නෙමෙයි කියලා දෙන්නේ. සිත ඉක්මවන්න, සිත නිරෝධ කරන්න. සිත එකඟ කරන්න කියලා දෙන්නේ හින්දුන් යෝග ක්‍රමවල ඉගෙන උගන්වන්නේ ඒවා. ඒවල සිත එකඟ කරන කෙනෙකුට තියෙන අවාසිදායක තත්ත්වල් ගොඩාක් තියෙනවා. එක හරිය తాවකාලික ස්වභාවයක් තියෙන්නේ. ඒක උපමා කරේ හරියට අර රබර් බෝලයක් වතුර යට කිමිදෝගෙන ඉන්නෝ වගේ වැඩක් කියලා. තමන්ගේ වීර්යය යම් මොහොතක සිඳී යනවද එවිට නැවත රබර් බෝලේ උඩමත් වෙනවා. ඒ වගේ සිත තෙරපන එකක් තමයි ඔය අරමුණක සමාධිගත කරන සියලුම භාවනාවල්. ඒ අය බලන්න ඕන විමසලා ඒක එහෙමද නැද්ද කියලා. ඒ නිසා අරමුණක හිත සමාධිගත කරන කිසිම භාවනාවක් ලෝතුරා බුදු කෙනෙක් දෙසා වදාලේ නැහැ කියන එක අපිට ඉතාම තහවුරුව නිවැරදිව ප්‍රකාශ කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ නිතරම කතා කරේ නිරෝධයක් පිළිබඳව. ඉන්ද්‍රියන්ගේ නිදහස් වීමක් පිළිබඳව. දැන් පටිච්ච සමුප්පාදේ දිගටම ගත්තාම මේ නිරෝධ ධර්මතා දිගටම කියාගෙන යන්නේ නිරෝධ ධර්මතා. ඊළඟට මේක ඥාන දස්සනං යදා පඤ්ඤාය පස්සති. මේක ප්‍රඥාවෙන් දකින ක්‍රමවේදයක් මිසක් මේක ක්‍රියාවක් නෙමෙයි. ප්‍රතිපදාවක් නෙමෙයි. සංකල්පයක් නෙමෙයි. දෘෂ්ටියක් නෙමෙයි. කියන කාරණේත් අපි හොඳට තේරුම් කරගන්න ඕන. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මේ දහම තේරුම් ගත්තේ ධර්ම ශ්‍රවණය කරද්දී, යෝනිසෝ මනසිකාරයේ යෙදෙද්දී මිසක් වෙන ක්‍රමවේදයකට නෙමෙයි. එනිසා මේ වරදවාගත් ක්‍රමවේද නිසා අද මිනිසුන්ට බුදුදහමේ තියෙන හරය ප්‍රතිඵලය ලබන්න බැරුව බුදුරජාණන් වහන්සේගේ රූපයත් Hindu භාවනා ක්‍රම ටිකක් හා ප්‍රතිපත්ති ටිකක් අපි පුරුදු කරන්නට සිදු වෙලා තියෙනවා. ඉතින් මේ ඥාන දර්ශනය කියලා කියන්නේ ඊටාම සුවයලවන දෙයක්. මේක කියනකොට අවබෝධ කරගන්න ලෙහෙසි, තනිව හිතනකොට බොහොම අමාරුයි. කියනකොට පෙන්නන්න දැන් උදාහරණයක් වශයෙන් අපි ඔළුව මත කණ්ණාඩි දෙක රඳවගෙන ඇස් කණ්ණාඩි දෙක ගේ පුරා හොයද්දී ඇත්තෙන්ම අපිට ඒක පේන්නේ නැති තැනක තියෙන නිසා ඒක පේන්නේම නැහැ. මුළු ගෙදරම පෙරලලා බැලුවා. ඒ තව කෙනෙක් ඉඳලා දැකලා කියනවා ඔබේ හිස මත කණ්ණාඩි දෙක තියෙනවා පොඩ්ඩක් බලන්න කියලා. අන්න එවිට අපිට ලේසි එක. අන්න ඒ වගේ තමයි අපේ තුල සැඟවිච්ච ධර්මයක්, අපිට නොපෙනෙන ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා. මෙන්න මේ ප්‍රදේශේ මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ ආකාරයෙන් මේ දහම තියෙනවා ඔබ ඒ දෙස බලන්න කියලා. එවිට ඔබ බලන්න ඕනේ දෙහා. කොහෙන්ද නුවණින් බලන්න ඕන? සිතින් බලන්න ඕන. එහෙම බලනකොට ඔබට පේනනවා අර නොපෙනෙන ධර්මතාවය. තාම සරල දෙයක්. ආම සරල ධර්මතාවයක්. ගැඹුරු දෙයක් නෙමෙයි. ඔබ නිතරම ඔබේ ඇස උපාදාන කරනවා. ඇස කියලා කිව්වම මස් ඇහැ නෙමෙයි. ඔබ ওই මස් ඇහැටත් වඩා ගැඹුරින් තියෙන ඇහක්. ඒ ඇස තමයි මන ඇස. ඇස් කීයක් තියෙනවද අපිට? මස් ඇස් දෙක තියෙනවා. මස් ඇස. ඊට පස්සේ මන ඇස තියෙනවා, ප්‍රඥා ඇස තියෙනවා. මේ විදිහට අපිට ඇස් තියෙනවා. ඒ නිරෝධ ඇසත් දිනු කරගන්න පුළුවන් මේ විදිහට. නිතරම ඇස උපාදානය කිරීමෙන් ඇසෙන් නිරෝධ වෙන්න බෑ. ඇස උපාදාන කිරීම හේතුවෙන් ඇසෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නෑ. වීරිය උපාදානය කිරීම හේතුවෙන් වීරින් මමත්වෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නෑ. ඒ හැම තැනකම තණ්හාව තිබීමෙන්, ආසාව කියන එක ගැප් කිරීමෙන් තිබීමෙන් ඔබට මමත්වයෙන් නිදහස් වෙන්න බෑ. ඉතින් ලෞතර බුදු පියාණන් වහන්සේ දුටුවා පටිසෝතගාමි ක්‍රමවේදයක්. සමස්ත ඉන්ද්‍රියන් වල ස්වභාවය ග්‍රහණයයි මම අතහැරීමේ ක්‍රමවේදයක් පුරුදු කළා. මොන සාමාන්‍ය ලෝකයේ අපි ඉගෙනගත්ත ඒ බෞද්ධ අපහැරීමේ ක්‍රමයේ ක්‍රියාවලියක්. ඒකත් අල්ලා ගැනීමක්. ඒ ක්‍රමවේදයෙන් කිසි විටක අපිට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි සියල්ලගෙන්ම නිදහස් වෙන්න නම් අර බුදුරජාණන් වහන්සේගේ නිවැරදි අතහැරීමේ ක්‍රමය ඉගෙන ගන්න ඕනේ. ඒ තමයි පුජ්‍යලත්වයෙන් තොරව අතහැරීම. අතහැරීම කොටස් දෙකකට බෙදන්නම්. පුජ්‍යලත්වයෙන් අතහැරීම, පුජ්‍යලත්වයෙන් තොරව අතහැරීම. අපි භාවනා කරන අය මොනව හරි අහුවොත් කියන්න කෙටි සරල නිදහසක්. ස්වාමින් වහන්සේ එහෙම නැත්නම් මිත්‍රයාට මිතුරියට කියන්න මේ අතහැරීමේ ආකාර දෙකක් තියෙනවා. පුජ්‍යලත්වයෙන් අතහැරීමකුත් තියෙනවා, පුජ්‍යලත්වයෙන් තොරව අතහැරීමකුත් තියෙනවා. පුජ්‍යලත්වයෙන් අතහැරීම ක්‍රියාවක්, පුජ්‍යලත්වයෙන් අතහැරීම හේතු සාධක දක්වා අතහැරීමක්. එතකොට එයා හේතු ඉතුරු කරගන්නවා, කාරණේ අතහරිනවා, හේතුව ඉතුරු කරගන්නවා. මේක හේතුඵල නිරෝධයක්. හේතුඵල දහමක් කියලා තමයි ගොඩක් අය කියලා දෙන්නේ. මම හැමුදුරජාන් වහන්සේගේ හේතුඵල නිරෝධය. හේතුවයි ඵලයයි දෙකම නිරෝධ කරනවා. වැදගත් වෙන්නේ පුජ්‍යලත්වයෙන් තොරව අතහැරීම. ඒ අතහැරීමෙන් ටික වේලාවක් මෙහෙනව සිටින්න. නිරෝධේ කරා නොපෙමිනීමට හේතු සාධක දෙකයි. එකක් නිරෝධේ කියන්නේ කුමක්ද කියලා නොවැහැටීම, වැටහෙන්නේ නැතිකම, නොපැහැදීම. නිරෝධේ කරා පැහැදීමක් නැතිකම. එහෙම නැත්නම් නිරෝධේ කරා ඇලීමක් නැතිකම කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. ඒක එකක්. ඊළඟට තව කාරණයක් තියෙනවා. නිරෝධේ කරා පිවිසීමට තියෙන බාධකය තමයි දැඩි ආසත්ත භාවයෙන් යුක්තව මේ නිරෝධ ධර්මය ප්‍රකට කිරීමට තමන්ගේ මනස තුල නැති අවකාශය. නිරෝධේ කරා තමාගේ සිත මෙහෙවනකොටම ඊට වැඩි බරකින්, ඊට වැඩි අගයකින් තියෙන ආසත්ත ධර්මයක් එනවා. සමහර අයට පාප ධර්මයක් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට බැඳීමක් වෙනි පුණ්‍ය ධර්මයක්, පිනා යන ධර්මයක් වෙන්නට පුළුවන්. එතකොට පුණ්‍ය ධර්මයක් නිසා, පුණ්‍ය සංඛාරයක් නිසා බැඳීමක් වෙන්නත් පුළුවන්. අපුණ්‍ය සංඛාරයක් නිසා ඇතිවන බැඳීමක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රියතාවයෙන් හෝ අප්‍රියතාවයෙන්, අමනාපයෙන්, එහෙම නැත්නම් කනස්සල්ලෙන්, එහෙම නැත්නම් සතුටෙන්. දැන් ওই පාපීය ධර්මතාවයක් කියන්නේ කනස්සල්ලෙන් තියෙන බැඳීම. පුණ්‍ය ධර්මතාවයක් කියන්නේ ප්‍රසාදයෙන් බැඳීම. එතකොට මේ ආකාරයන් දෙකෙන් එක ආකාරයකට නිතර සිත පෙළමින් බැඳීන ස්වභාවයක් තියෙනවා නම් ඒකත් බාධාවක් බවට පත් වෙනවා. ඒකත් ආශ්‍රව ධර්මයක් බවට පත් වෙනවා. නමුත් මේ සියලු සංස්කාරකයන්ගේ ස්වභාවය නැසෙන සුළුයි කියලා, වය වෙන සුළුයි කියලා, වය ධම්මා සංඛාරා කියලා අවබෝධ කරගත්ත කෙනාට අනිත්‍යතාවය දකින්න පුළුවන්. මේ කිසියම් දෙයක් නිත්‍ය කරගන්නට, නියම කරගන්නට, අල්ලා ගන්නට සුදුසු දේවල් නෙමේ කිසිම අයිතියක් නැහැ. මේවා නිත්‍යෝ, නිත්‍ය වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන් අල්ලා ගන්නට නොසුදුසුයි නෙමේ. ඒකට පාවිච්චි කරන්න පුළුවන් වචන තමයි කිසිම අයිතියක් නැහැ. ඒ කියන්නේ අයිතියක් නැහැ කියලා කියන්නේ තමන්ගේ නොවන දෙයකට තමන් මනක්කල්පිතව අයිතියක් කිරීම ඒක සුදුසු දෙයක් නෙමෙයි. දැන් අපි ශරීරයට අයිතිකම් කියනෝ ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඒක අදාළ දෙයක් නෙමෙයි. අපි ඊළඟට මේ මහ පොළොවට, රටට, ලෝකයට, නොයෙකුත් නොයෙකුත් දේවල් වලට මනසින් ආසත්ත වෙමින් ඓතිහාසිකම් කීම අපිට අදාළ දෙයක් නෙමෙයි. ඒක යථාර්ථවාදී දෙයක් නෙමෙයි. ඒක භෞතික දෙයක්. ඒක භෞතික දේ භෞතික ආකාරයට භෞතික විදියට ඒ තියෙන දේවල් තියෙන තැන්වල තිබුණාවි. තමන් ඒ තුලින් ගැලවෙන්න ඕනේ කියන අදහසින් අධ්‍යාත්මික වශයෙන් මේ සියල්ලගෙම ගැලවෙන්න ඕන. ඒ ගැලවීම සුවිශේෂයි. අර පුජ්‍යලේක හැටියට ගැලවීම නෙමෙයි. දැන් ගොඩාක් මේ ජනප්‍රියව බෞද්ධ ධර්මයේ අය කරන්නේ උපාසක උපාසිකාව භික්ෂු භික්ෂුන් වහන්සේලා මේ පුජ්‍යලේක හැටියට අතහැරීමත් පුජ්‍යලේක හැටියට ගැලවීමත්. එතකොට පුජ්‍යලේක හැම මොහොතකම ඉතුරු වෙනවා. ඒකට පුජ්‍යලේක හැටියට මෛත්‍රී කරනවා. පුජ්‍යලේක හැටියට භාවනා කරනවා. පුජ්‍යලේක හැටියට මාර්ගඵල ලබනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදය නෙමෙයි. පුජ්‍යලේක තොරව අතහැරීම. පුජ්‍යලේක තොරව ගැලවීම. පුජ්‍යලේක තොරව භාවනා කිරීම කියන ක්‍රමවේදය. ඒ වගේම විශේෂ අවධාරණයක් කරන්න ඕන. දහම කියලා එකක් තේරුම් ගන්න උත්සාහ කරන්න එපා මෙතෙන්ට පැමිණිලා. දහම කියන්නේ තමන්. දහම කියන්නේ තමාව, මම. මම තේරුම් ගන්න උත්සාහ කරන්න. තමා ළඟ ඉන්න තමාව තේරුම් ගන්න උත්සාහ කරනවා මිසක් මෙතන ඇවිල්ලා දේශනයක් තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. අපි දේශනය තුලින් කියලා දෙන්නේ තමාගෙන. ඒක එක කාරණයක්. ඊළඟට තව කාරණයක් තමයි තමන්ට සත්‍ය අවබෝධයට තමන්පත්ුන් නැත්තම් හිතන්න මම මොනවා හරි දෙයක් ග්‍රහණය කළම ඉන්නෝ මේ දැන් ග්‍රහණය කරලා ඇති. මට ඒක නොපෙනෙන එක විතරයි තියෙන්නේ. ඒ නිසා මම නිතරම මේ මොහොතේ මේ අවකාශය තුල මේ මොහොතේ මම ග්‍රහණයන් තුල දෘෂ්ටියන් තුල සංකල්පයන් තුල මොන මොන වගේ දේවල් වලින්ද මම නතර වෙලා ඉන්නේ කියලා නැවත නැවත හැරි බලන්න ඕන. සිංහාවලෝකනය කරන්න ඕන. ආවසර හැරිලා බලන්න ඕන තමන් ඉන්න තැන. තමන් කර තියාගෙන යන්නේ මොනවද කියලා බලන්න. ඒක බලනවා නම් ඒක තමන්ට සහනයක් දැනෙනවා. බරක් තියෙනකොට මොකද කියලා බලන්න ඕන. උදාහරණයක් වශයෙන් ඔය කියන්න පුළුවන්. ඔය දවසක් මම මගේ පාසල් කාලේ පොත් බෑගයක් අරගෙන යනවා. යනකොට වෙනදට වඩා ටිකක් බරක් දැනෙනවා මේ පොත් බෑගේ. ටික දුරක් ඇවිදගෙන ගිහිල්ලා නමුත් බෑග් එක අරලා බලනකොට මොකද යාළු කරලා තිබ්බේ? අරකට ගඩොල් කැටයක් දාලා. ඉතින් අර මොකද බර කියලා බැලුවා හැරිලා. ඉතින් ඔබේ බෑග් එකක් ඔබ අරගෙන යනවා බර වැඩි නම් ප්‍රශ්න නම් ගැටලු නම් ධර්ම අවබෝධය ඇති වෙන්නේ නැත්තම් තමන්ගේ සිත කය වචනේ Nirodhayata පත් වෙන්නේ නැත්තම් බෑග් එක අරලා බලන්න. ඒක ඇතුළේ බරක් ඇති මොනවා හරි. මින් කවුද දැම්මේ කියලා නම් මම දන්නේ නැහැ. නමුත් ඒක ඇතුළේ gadul කැටයක් තියෙන බව දැක්කා. මම ඒක පැත්තකින් තිබ්බාම සැහැල්ලු වුණා. ඒ වගේම ඔබටත් ඔබ ළඟ තියෙන මේ කරපින්නගෙන යන දෙයක් ඇති. ඒක පසකින් තිබ්බහම ඔබට සැහැල්ලුවේ මේ සසර ගමන යන්න පුළුවන්. ඒකයි කරන්න තියෙන්නේ. මාර්යා ඔබේ පිටමත බරක් පටවලා තියෙනවා. ඒකයි ඒ කුමක්ද කියලා හැරිලා බලන්න. ඒක බිමින් තියන්න. මේ ඔක්කොම තියෙන්නේ මානෝමය වශයෙන්. කිසිම දෙයක් සැබෑ වශයෙන් නැහැ. සියල්ලම තියෙන දෘෂ්ටි වශයෙන්, සියල්ලම තියෙන සංකල්ප වශයෙන්, සියල්ලම තියෙන වචන වශයෙන් තියෙන්නේ. තමන්ගේ ගැලවීම තමන් හදාගන්න. ඒකයි තමන්ට තමන් කරන ලොකුම සත්කාරය. තමන්ට තමන් සත්කාරයක් කරගන්න නැතුව ලෝකේ කවමදාකවත් කිසිම කෙනෙකුට කිසිම ආකාරයකින් පිටක් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකේ හැමෝම කරන්නේ එකිනෙකාගෙන් පිට යදිනවා මිසක් පිට වෙන්න බලන්නේ නැහැ. ඒ නිසා පිට වෙන්නට හැකියාව තියෙන්නේ ඔබට ඔබ පිට වුණොත් පමණයි. පරම වශයෙන් අධ්‍යාත්මික වශයෙන් පරම දහය ආදීන් පිට වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා වහා සියලු ප්‍රශ්නවලට හේතු සාධකය වූ විශ්වයේ මහා විශාල බරක් හැටියට මහා කන්දක් හැටියට තියෙන මේ උපාදානස්කන්ධ, එහෙම නැත්නම් මමත්වයේ කන්ද තමන්ගේ පිට මත ඔළුව මත පැටවිලා තියෙනවා. ඒ පැත්තකින් තියන්න. ඒ ජනනය වෙන ගුණයන් වඩන්න නැතුව ඒ දුරු වෙන ගුණය වඩන්න. ඒ දුරවන ගුණය තමයි පටිසෝතගාමි ප්‍රතිපදාව. පුජ්‍යලත්වයෙන් තොරව අතහරින ප්‍රතිපදාව. සංඥාවෙන් තොරව අතහරින ප්‍රතිපදාව. හේතු රහිතව අතහරින ප්‍රතිපදාව. හේතු දක්වා අතහරින්නම එපා. දැන් මේක කුණු වෙලා කියලා අතහරින්න යන්න එපා. ඒ එතකොට ඍණාත්මක දහමක්. ඒක හින්දුන්ගේ වැඩක්. හේතු දක්වා. මොකද හේතු මේක කුණු වෙනවා. ඒ නිසා මම අතහරිනවා. මේක කෙස් තියනවා, මේක පිළිගඳ ගන්නවා, ඒක නිසා මම අතහරිනවා. ඒක තමයි හේතු දක්වා අතහැරීම. ඒක හින්දුන්ගේ ක්‍රමවේදය, බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදය ඒක නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේදය හේතු නොදක්වා අතහරින්න. කිසිම හේතුවක් දක්වන්නේ නැහැ. හේතුවයි ඵලයයි දෙකම හැම විටම අතහරිනවා. හේතුවයි ඵලයයි දෙකම හැම විටම අතහරිනවා. වීරත්තං රාජනීයේසු කෝපනීයෝ නකුප්පති. වීරත්තං රතිය කියන එක, ඇලීම කියන එක, කිසිම විදියකින් නැත්නම් කෝපනෙයෝ, කෝපය එහෙම නැත්නම් කම්පණය කියන එක තමයි මේ කෝපය කියලා පෙන්වන්නේ. කම්පණය න කුප්පති, කම්පනයන් කිසිත්ම නැහැ. යස්සේවං භාවිතං චිත්තං, ඒ විදියට භාවිතා කරපු සිත, ප්‍රගුණ කරපු සිත, කුතෝ තං දුක්ඛමෙස්සන්ති, කුමන දුකක් එවැනි කෙනෙකුට ලැබෙනවද කියලා අහනවා. වීරත්තං රාජනීයේසු, රජස්වලට කෙලෙස්වලට කිසිම විදියකින් බැඳීමක් නැහැ. මොනවද මේ කෙලෙස් කියලා කියන්නේ? අපි හිතාගෙන ඉන්නවා මේ ගොඩක් කලාවට මේ ඔය ස්ත්‍රියක් කෙරෙහි පුරුෂයෙක් කෙරෙහි තියෙන එකක්. එහෙමත් නැත්නම් කෑමකට තියෙන ආසාවක්. මං අර අන්නාසි කන්නාසයි කියන වගේ ආසාවක් කෙලෙස් කියලා හිතනවා. එහෙම නෙමෙයි. උඩට මතක තියාගන්න, නැසෙන ධර්මතා සියල්ල කෙලෙස්. නැසෙන ධර්මතා, නැසෙනවා කියන එකයි මේ කෙලෙස් කියලා කියන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ඕනම එක කෙලෙස්. එහෙම නැතු මේ එකක් දෙකක් තුනකට පටු කරන්න එපා. මේ ඕනම එකක් කෙලෙස්. සිත රඳවන අලවන ඕනම දෙයක් කෙලෙස්. ඊළඟට සිත පිළිකුල් කරන ඕනම දෙයකුත් ඒත් රඳවන දෙයක්නේ සිත. ඒත් කෙලෙස්. ඊළඟට ප්‍රියතාවයේ වගේම මිනිස්සුන්ගේ ජීවිතේ ප්‍රශ්න ගැටලුත් මිනිස්සුන්ගේ සිත රඳවන ධර්මතාවයක්. එතකොට ජීවිතේ ප්‍රශ්න ගැටලුත් අර ප්‍රියමනාප ධර්මතා වගේම අප්‍රියමනාපතා ධර්මතා තුලත් මිනිස්සුන්ගේ සිත රඳවන ධර්මතා, ඇලෙන ධර්මතා, ඒවත් කෙලෙස්. ඒ වයින් කිසිම විදියකට කෝප නෙයි යෝ නකුප්පති, කම්පාවට පත් වෙන්නේ නැත්නම්, එහෙම නැත්නම් සැලෙන්නේ නැත්නම් ඇලීම හා ගැටීම බැඳීම කියන දේවල් වලට. යස්සේවම් භාවිතං චිත්තං අන්නේ ආකාරයට භාවිතා කරපසිත කුතෝතං දුක්ඛ මෙසන්ති, කුමන විදියකින්වත් දුකක් නම් දකින්නේ නැහැ, දුකක් නම් දැනෙන්නේ නැහැ. විරතියයි පුරුදු කරන්නේ, රතිය නෙමේ, විරතියයි පුරුදු කරන්නේ. මොකන්ද මේ විරතිය කියන්නේ? බලමු, අපි විමසල බලමු අපේ පින්නතුන්ලාගේ. මේ ගාථාවකුත් අහලා තියෙන ධම්මපදෙනේ, රතියා ජායති සෝකෝ, රතියා ජායති භයං, රතියා විප්පමුත්තස්ස, ඕ නැති සෝකෝතෝ බයන් කියලා අහලා තියෙනවා. මේ විරතිය සහ රතිය, මේ රතිය තමයි හේතු. මොකන්ද මේ රතිය කියලා කියන්නේ? ඇලීමනේ. හැබැයි එක වෙලාවක තායි ඔය රතිය කියන එක පාවිතා කරලා මේ සබ්බ රතින් ධම්ම රති ජිනාති කියලාත් වචනයක් පාවිච්චි කරනවා. එතකොට රතිය තාතියන. එතකොට දහමට ඇලුනොත් එයා දිනනවා. එතකොට ඔබ මෙතෙන්දි මොකද කරන්න ඕන? මෙතන නිර්වාණය සොයන්න ඇලෙන්න, භවනා වැඩසටහනට එන්න, මතක ඇසුව ඒක හිතේ තියාගන්න, ඒක ඇලෙන්න, ඒකට ඇලෙන්න, නිර්වාණ ගවේෂණයට ඇලෙන්න. එතකොට ඒ ඇලීම කියලා කියන්නේ ඇලීම නෙමෙයි, ඒක ඇලීම දුරු කර ගැනීමට කරන කැපවීම, ඒක ඇලීම නෙමෙයි. එනිසා ඒක වරදව වටහා ගන්න එපා. ඒක ඇලීම නෙමෙයි, ඇලීම දුරු කර ගැනීමට දරන කැපවීම. ඒකයි මේ වචනයක් තුල සත්‍ය නැහැ කියලා කියන්නේ. ඒකයි වචන මතින්නේ ඔය මනසේ දෘෂ්ටි හැදිලා තියෙන. ඒ නිසා වචන ඉක්මවා යන්න. අපි හැමදාම කියන වචන බොරු කියලා. ඉතින් ප්‍රත්‍යක්ෂ කරගන්න මේ වචන බොරු කියලා තමයි. සියලුම වචන බොරු. ඇත්ත කියලා වචනයක් නැහැ. මේ හැම වචනයක්ම හීනයක්. මේ හැම වචනයක්ම සංකල්පයක්. දැන් මේ වාචික සංකල්ප නැති වෙනත් ජාතිකයෙක් මෙතන ඇවිල්ලා වාඩි වෙලා හිටියනම් එයාට කිසිම මානසික වේදනාවක් ජනනය වෙනවද? වෙන්නේ නැහැ. මොනව කියනවද දන්නේ නැහැ. ඔහු වාඩි වෙලා අහගෙන ඉන්නවා. ඇයි? ඒ මේ සංකල්පනා ටික නැහැ. අපි හදාගත්ත මායාව ඔහු ළඟ නැහැ. ඉතින් මොනවද මේ අපි වාචිකව භාවිතා කරන්නේ? සත්‍යයක්ද? නෑ. අපේම සංකල්ප. මම මේ වචන භාවිතා කරනකොට ඒ සංකල්පය තමයි තමා තුළින් අවදි වෙන්නේ. ඒකයි වෙන්නේ. එනිසා වචන තුළ සත්‍ය නැහැ. ඉතින් අපේ විදේශික මහත්තුරුන් සමහරලාට ලංකාවේ ඇවිල්ලා සිංහල ඉගෙන ගන්න වුමනා වුණාම ඉතින් ඔය තරුණයෝගෙන් අහනවා ඉතින් එක එක වචන වලට කියන්නේ කොහොමද කියලා. අපේ ඉන්න සමහර තරුණයෝ කරන වැඩ තමයි අර සුදු ජාතිකයට කුණුහරුප කියලා උගන්වනවා. ඒ මනුස්සයා ගිහිල්ලා අනිත් කෙනාට කුණුහරුප කියනවා. ඉතින් මේ ලොකු ප්‍රශ්නයක් තියෙන ආයතනයකදී දවසක් ගිහිල්ලා ඇවිල්ලා මට අරයාගෙන් අර කතුර ඉල්ල ගන්න ඕන, කොහොමද කතුර ඉල්ලන්නේ සිංහලෙන් කියලා. අර හිටපු කොල්ලෙක් කුණු හර්පයක් උගන්වලා මේ මිනිහේ ගිහිලා අර ගැහැල්ලම් මේකින් කතුරු ඉඳන. ඉතින් ඒ ඒ ඒ පුජ්‍යලේ වරදක් කළා නෑ, ඒ මිනිහේගේ සංකල්පේ දන්නේ නෑ, ඒ මිනිහේට ගහන්න හදලා. ඊට පස්සේ තමයි ඉතින් මේ සුද්ධ සිංහල ඉගෙන ගන්න එක නතර කරන්න ඇති. ඉතින් ඒ වගේ මේ වචන කියලා කියන්නේ මහා මායාවක්. මේ ඒ තුල තමයි මේ සීළු දෙනාටම ගැටලු ප්‍රශ්න නිරෝධ වෙන්න බැරි, නිදහස් වෙන්න බැරි තත්ත්වෙ උදා වෙන්නේ. ලොකු බලයක් තමා තුල හට ගන්න ඕන මේ ඉන්ද්‍රියන්ගෙන් ඈත් වෙලා යන්න. ඉන්ද්‍රිය බලය ඉන්ද්‍රියන් වලට ඇදලා තියන්න තියෙන ශක්තිය මහා ප්‍රබලයි. පොඩි පහේ බන්ධනයක් නෙමෙයි ඒක තියෙන්නේ. දැන් මේ මහා පෘථුවිය තුල තියෙනවනේ මේ ගුරුත්වාකර්ෂණ බලය. ඒ නිසානේ අපි උඩ විසින්නේ නැතුව පොළොව අඩි ගහලා ඉන්නේ නේද? දැන් පැයට කිලෝමීටර් දහස් ගානක වේගයෙන් මේ ලෝක බෝලි කැරකිනවා. ඒත් අපි විසින්නේ නැහැ. ඒකට අපි පිහිටලා තියෙන්නේ බැලන්ස් වෙලා තියෙනවා. ඒ වගේම පොළොවට අපි ආකර්ෂණය කරගෙන තියෙනවා. ඒ වගේම මේ ඉන්ද්‍රියන් වලට තියෙන ඊටත් වඩා ප්‍රබල ආකර්ෂණය. ඉන්ද්‍රියන් වලට ඊටත් වඩා ප්‍රබල ආකර්ෂණයක් තියෙනවා. කොහොමද ගුවන් යානයක් පොළවෙන් නික්මෙන්න දෙන ප්‍රෙෂර් එක? ඈ අහල බල දුරින් හිටියොත් අලියෙක් වුණත් ඇදිලා එන මට්ටමේ හුලං වේගයක් දෙනවා. ඒ වගේම පිටුපසින් ලොරියක් තිබුණත් පෙරලිලා විසියලා යන වේගයක් දීලා තමයි ගුවන් යානයක් අහසට ඇදෙන්නේ. ඒ වගේ ඔබත් මතක තියාගන්න, ඔබේ ඉන්ද්‍රයන් තුලින් ඔබට නික්මෙන්න සිද්ධ වෙන්නේ ඒ වගේ බලයක් යොදන්න වෙනවා. හැබැයි ඔබ බලය කරගන්නේම මේ තුල තියෙන මේ ඉන්ද්‍රිය බලයම තමයි, ඒ ශ්‍රවණ බලයම තමයි. ඒ වුණත් ඒ මිදීම සඳහා යොදන බලයක්, ධර්ම රතියක් ඒක. ඒ බලය ඔබ යොදන්න ඕන. ඒ මහා වීරිය යොදන්න ඕන. අහසින් යන ක්‍රමවේදයක් හොයාගත්තා වගේම තමයි අධ්‍යාත්මයෙන් නිදහස් වෙන්න ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ 2600කට පෙර හොයාගත්තා. අහසින් යන්න එදා පුළුවන්කම තිබුණේ ධ්‍යාන වඩලා එහෙම අදිෂ්ඨාන බලයන් වලින් අහසින් යන්න පුළුවන් ක්‍රමවේද තිබුණා. හැබැයි ඒ ක්‍රමයේ අද කොහොම හරි හොයාගත්තොත් මේ ඔක්කොම පෙට්‍රෝල් වේදන් ඒවා ඔක්කොම නැති වෙනවා. අනාගතයේට මේ විශාල මේ පිළිසරණක් බවට පත් වෙනවා. මොකද්ද ඒ ක්‍රමවේදය කියලා? ඒ වචන තුල ගොඩනගා ගන්න ක්‍රමවේදයේ තුල අනුව තමයි ඒ තුල සම්මා ගුණයත් මිත්‍යා ගුණයත් හටගන්නේ. දැන් මිත්‍යා ගුණයකින් ගහකට වඳින්නත් පුළුවන්, සම්මා ගුණයකින් බෝධින් වහන්සේට වඳින්නත් පුළුවන්. මිත්‍යා ගුණයකින් චෛත්‍යයකට වඳින්නත් පුළුවන්, සම්මා ගුණයකින් වඳින්නත් පුළුවන්. මිත්‍යා ගුණයකින් පිළිරුවකට වඳින්නත් පුළුවන්, සම්මා ගුණයකින් පිළිරුවකට වඳින්නත් පුළුවන්. මිත්‍යා ක්‍රමයකට භාවනා කරන්නත් පුළුවන්, සම්මා ක්‍රමයකට භාවනා කරන්නත් පුළුවන්. ඒක කොහොමද ඒක ඇති වෙන්නේ? ඒක දර්ශනය මත. දර්ශනය මත. ඒක ඇති වෙන්නේ Taman දර්ශනය කරගන්න ආකාරයට. දර්ශනය කරගන්න දැක්මට අදාළ වෙන ආකාරයට තමයි අනිකුත් සියලුම ස්වභාවයන් හටගන්නේ. මේ ලෝකෙ හැමෝටම තියෙන දැක්මක්, ඒ දැක්මේ තියෙන විවිධත්වය තමයි ඥානවන්තකම් අඥානකම් හැටියට බෙදීගෙන යන්නේ. සිල්වත්කම් ගුණවත්කම් පොසත්කම් හැටියට ඇදීගෙන යන්නේ ඒ සියල් ඒ දැකීමේ ක්‍රමවේදය. දකින ක්‍රමවේදය. ක්‍රමවේදයකට දකින් නැති එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එයා කිසිම හැඩයකට බලන්නේ නැහැ. කිසිම ස්වરૂපයක් ඒ තුලින් ගොනු කරන්නේ නැහැ. කිසිම චිත්‍රයක් මවාගන්නේ නැහැ. එයා සංඥාවෙන් බලන්නේ, විඥාණයෙන් බලන්නේ, නාම රූප වලින් බලන්නේ, සලආයතන වලින් බලන්නේ, ස්පර්ශයෙන් බලන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයේ මමත්වයේ දැක්ම තමයි සංඥාවෙන් බලන්නේ. සංඛාරයෙන් බලන්නේ, විඥාණයෙන් බලන්නේ, නාම රූපයෙන් බලන්නේ, සලආයතන වලින් බලන්නේ. ඊළඟට ඒ උපාදාන පහේ අතීතයෙන් බලන්නේ, අනාගතයට බලන්නේ, වර්තමානයෙන් බලන්නේ, කාලීකවයි බලන්නේ, සම්මා කියන ගුණේදී අකාලිකවයි බලන්නේ. සම්මා කියන ගුණේදී අකාලිකවයි බලන්නේ. මේ ධර්මයේ ටිකක් වැඩිපුර අහන්න කියලා හැමෝට මේ කියන අවවාද අනුශාසනේ ලැබෙන්නේ හේතුව තමයි මේක විශේෂ ගුණයක් හැටියට කෙනෙක් තුළ පහළ වෙන, ජනිත වෙන, ලක්ෂණය වෙන, දියුණු වෙන ගතියක් තියෙනවා. මේක එහෙම ඉලක්කමක් නෙමෙයි, වචනයක් නෙමෙයි උත්තරේ. අධ්‍යාත්මික වෙනසක්. දැන් 4යි 4යි 8යි කිව්වහම ඒක තමයි සම්මත උත්තරේ. ඒ කාණ්ඩවත් වෙනස් කරන්න බෑ. නමුත් අපි කාටවත් එහෙම උත්තරයක් සපයන්න පුළුවන් කමක් නැහැ. අධ්‍යාත්මික වෙනසකුයි උමනා කරන්නේ. ඒ නිසා තමයි මේක පිහිටවන්න බැරි, ලෝකය තුල පිහිටවන්න බැරි ධර්මයක්. නිවන කියලා කියන්නේ ලෝකය තුල පිහිටවන්න බැරි ධර්මයක්. නිවන කියලා කියන්නේ ඉන්ද්‍රියන් තුල පිහිටවන්න බැරි ධර්මයක්. නිවන කියන්නේ කාලය තුල පිහිටවන්න බැරි ධර්මයක්. සැනසීම කියලා කියන්නේ කාලය තුල පිහිටවන්න බැරි ධර්මයක්. කාලය තුල පිහිටවපු ධර්මතාවයකට සැනසෙල්ල නැහැ. කාලයේ රතිය, කාලයේ ඇලීම දුරු වෙන්නේ යම් ප්‍රමාණයකටද, ඒ ප්‍රමාණයට අකාලිකයේ ගුණය ඇති වෙනවා. කාලයේ යම් තරමකට ඇලෙනවද, අකාලික ගුණයෙන් ඒ තරමට දුරු වෙනවා. ඒකයි ස්වභාවය. ඉන්ද්‍රියන් වල කිසිම ශක්තියක් ප්‍රයෝජනෙට ගන්නේ නැතුව අවබෝධ කරගන්න එකම ධම නිවන පමණයි. ඔබේ අතීතේ මතක් කරන්න ඔබට ඉන්ද්‍රිය ශක්තිය ඕන. ඔබට ඔබේ අනාගතේ නිර්මාණය කරන්න ඉන්ද්‍රිය ශක්තිය ඕන. ඔබ වර්තමානයේ වැඩ කටයුතු කරන්න ඉන්ද්‍රිය ශක්තිය ඕන. නිවන් දකින්න ඉන්ද්‍රිය ශක්තිය උමනා නැහැ. ඒ නිසා මේ නිවනට අපි කියන නොමිලේම ලබන දේ නම් නිවනයි, නිවීමයි. නිවීම කියන වචනේ ටිකක් බරපතල වැඩි නම් සැහැල්ලුවයි කියන වචනේ පාවිච්චි කරන්නේ. නොමිලේම ලබන එකම දේ නම් සැහැල්ලුවයි. නිවනට නිර්වචන ගොඩක් දීලා තියෙනවා. සැහැල්ලුව, මෘදු බව, අකම්පිත බව, නිවන, අකාලිකත්වය, ලෝකෝත්තරත්වය, නිරෝධය. ඔය මොන වචනයකින් කිව්වත් ඒ දේම ප්‍රකාශ වෙන්නේ. අපේයි නිවන් දකින්නයි ගුවාම ටිකක් අර මලාට පස්සේ උපදින්නේ නැති එක ඒක වෙන්නේ නැති කියලා හිතනවා. මේ ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේ මේ භවයේදීම තමන්ගේ මනස සැහැල්ලු කරගන්න ක්‍රමය ගැන. දැවෙන ස්වභාවයෙන් නිදිලා නිවෙන ස්වභාවය ගැන මේ කතා කරන්නේ. අර නිවන ගැන නෙමෙයි. ඒක බෞද්ධයන්ගේ සංකල්පනා නිවනනේ. නිවන් සබ ලැබේවා කිව්වම සාදු සාදු කියලා ඉන්නෝ. ඇඩ්‍රස් දන්නේ නැහැ. ඔබට ස්වර්ගය ලැබේවා කිව්වම සාදු සාදු කියලා ඉන්නෝ. ඇඩ්‍රස් දන්නේ නැහැ. අවසානේ ඇඩ්‍රස් නැතුව තමයි මැරෙන්නේ. ඊට පස්සේ අර ඒක විද්‍යාඥයෙක් කියලා තියෙන මිනිස්සුන්ට ස්වර්ගයට යන්න නොහැකි හේතුව ඔවුන් ලිපිනය නොදන්නා බැවින් කිව්වා. නේ? ඉතින් ගොඩාක් මේ ජීවත් වෙන මිනිස්සුන්ට ඇඩ්‍රස් නැහැ. මේට ඇවිල්ලා ධර්මයෙන් ප්‍රගුණ වෙච්ච ඉතින් කීප දෙනෙක් ඇඩ්‍රස් හදාගෙන තියෙනවා. ඒගොල්ලෝ ලිපිනේ දන්නෝ. ස්වභාවය දන්නෝ. යන්න පුළුවන්. ඈ තමාගේ මනසේ යම් ගුණයක්ද සාපේක්ෂිත ගුණයක්ද තියෙන ඒ ගුණයම තමයි ඔබට ආත්මයක් හැටියට ලැබෙන්නේ. මේ වෙන දෙයක් මේ කවුරුත් දෙන දෙයක් නැහැ. වෙනස් කරන දෙයක් නැහැ. ඒ ඔබට නොපෙනෙන ඒ අධ්‍යාත්මයට තමයි දෙවියන් කියලා කියන්නේ. ඔබේ මතකය තමයි හරියටම විසඳුම ලබා දෙන්නේ. ඒක තමයි දෙවියන් කියලා කියන්නේ යාට. දෙවියෝ ප්‍රශ්න කරනවායි කියන්නේ ඒකට. යම රජ්ජුරුව ප්‍රශ්න කරනවායි කියන්නේ ඒක. මොකද යම රජ්ජුරුව කියන්නේ? යම කියන්නේ මාරු කරනවා. යම රජ්ජුරුව කියලා කියන්නේ මාරු කරන ප්‍රධානියා කියන්නේ. ඉතින් යම රජ්ජුරුව තමා තුළ ඉන්නේ. අපාය නෙමෙයි. ඒක පාච සක්‍ර දේවේන්ද්‍ර කියන්නේ තේ සකස් කරන දෙවියා. ඉතින් ඒ වචනවලම තියෙනවා. විෂ්ණු දෙවිය කියලා කියන්නේ මෙහෙම දෙයියෙක් කොහොමකත් ඉඳලා නැහැ. විශ්වය නිල් පාටට ඉන්නෙත් ඒකයි. ඒ දෙය රූපයක් කියලා. දැන් නවග්‍රහයන්ටත් රූප තියෙන්නේ නේද? එහෙම ග්‍රහයෝ ඉන්නද කොහොමක? අර අර අර විදියට අර කඩු පොළුවද තියන් ඉන්න අයපෙනියක් තියෙන කෙනෙක් කොහෙරි ඉන්නවද? නැහැ. අර සෙනසුරු ග්‍රහයකින් එන කිරණෙන් ඇතිවන ස්වභාවය ග්‍රහණය කරන්නට රූපයක් කලාකරුවා ඇඳා. ඉතින් අපේ අය අර නයිපෙනේ තියෙන කෙනාට ස්තෝත්‍ර කියනවා. හොයාගන්න බෑ. නවග්‍රහ මණ්ඩලේ තියෙන ඒගොල්ලන්ට පහම් තියෙනවා. මේ මන් දන්නේ නෑ ග්‍රහ ලෝක මොනව හිතනවත් දන්නේ නෑ මේගොල්ලෝ කන්ට. නවග්‍රහ උතුමෝ කියලා ඒගොල්ලන්ට පින් දෙනවා. ඒවයි යංගිසි විද්‍යාත්මක සිද්ධාන්තයක් තියෙනවා. ඒව අවිද්‍යාත්මකව ගත්තහම ඒව වැරදි. ඒවයි කිරණ මත ශක්තියින් මත පුජ්‍යල సంతානයේට ඇතිවන බලපෑම් තියෙනවා. මේ ඈත ඉන්න ග්‍රහයන්ට වඩා මේ වටපිටාවේ ඉන්න ග්‍රහයන්ගෙන් බලපෑම් තියෙනවා. ඊටත් වැඩිය අපේ ගේ දොර වටපිටාවේ තියෙන ගහ කුලේ තියෙන බලපෑම් තියෙනවා. ඒක නෙවෙයි හුලං එන අතට ඒ පැත්තෙන් කොහොම ගහක් එහෙම ඉඳලා තියන්නේ කියන්නේ ඒකයි. මොන විස බීජනාශකයක් බවට පත් වෙනවෝ. ඒ කොහොම කොළ නිසා. ඉතින් මේ ලෝකේ ඉන්න ලොකුම ග්‍රහය තමයි. ඒ ග්‍රහයෙන් නිදහස් වෙන්න පුළුවන්. ඇයි අපි ඒ ග්‍රහයෙන් නිදහස් වෙන්න ඕනේ? ඇයි මෙච්චර සායනංශ ඒ ග්‍රහයෙන් නිදහස් වෙන්න කියලා කියන්නේ? ඔබ රැඳිලා ඉන්න තැන ඔබට ආත්මීය වශයෙන් හානිකර තත්ත්වයක් උදා කරවන්නට හේතු වෙන්න පුළුවන්. හරියට අර ආගන්තුකයෝ පිරිසක් ගම්මානයකට ගිහිල්ලා වැවක බැහැලා නාන්න පටන් ගන්නවා. ඒ පලාතේ ඉන්න ගැමියෙක් ඇවිල්ලා කියනවා ළමයෝ උතන නාන්න එපා, උතන කිඹුල්ලු ඉන්නවා. ඔබට අහිත පිණිස අනර්ථය පිණිස පවතිනවා උතන කියලා කියනවා. කිව්වහම නෑ අංකල් අපි කිඹුල්ලුන්ට බය නෑ කියලා නාන කට්ටිය එක්කෙනා එක්කෙනා අඩු වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේත් ඇවිල්ලා කියනෝ මහණෙනි, මේ ඔක්කොටම හේතුව මමත්වේ නැමැති මේ ගඟට බැහැලා, වැවට බැහැලා මිනිස්සු නානවා. ඒ මමත්වේ හේතු කරන කොටගෙන ඒ මමත්වේ තුල තිබෙනා වූ අවිද්‍යාව හේතුවෙන් ඒ මිනිස්සුන්ගේ ජීවිත නැසෙනවා, අපායට ගෙන යනවා, විනාශයට පත් වෙනවා. ඒ නිසා මමත්වයෙන් ගොඩවීම, අර වැවෙන් ගොඩ වෙලා යන පුජ්‍යලේ කැඩියට බොහෝ දුක් රැසකින්, අර කිඹුලෙක්ගෙන් මහා ප්‍රහාරයක් එන්න තිබිච්ච එකකින් මාර ප්‍රහාරයක් එන්න තිබිච්ච එකෙන් නිදහස් වෙනවා. එහෙම වෙනවනේ. ඔය නන්නාඳුන්න පළාත් වලට ගිහිල්ලා කරණම් ගහන්න හදනවා, ගල් තියෙන්නේ කොහෙද කියලා දන්නේ නැහැ, ඩෝන් ගාල ඔළුව වැදිනවා මැරෙනවා. සොරු ළඟ නානෝ ඇදිලා යනෝ හොස් ගාලා ගිහිල්ලා එහා පැත්තෙන් පිට වෙනෝ, මැරිලා වැටිලා මේ වෙලා තමයි පිට වෙන්නේ. ඉතින් යම් යම් තැන්වල නානෝ ලිස්සල යනෝ වැටෙනෝ ගහගෙන යනෝ වලවල් වලට වැටෙනෝ මිනිස්සු මේ යනෝ ඕන තරම් නේද? මේ සංචාරක කාලයේදී අපිට දකින්න අහන්න ලැබෙන දෙයක්. මේ ජලාශවලදී එහෙම නැති වෙන මිනිස්සු ඉන්නවා. එහෙම දේවල් තියෙනවා. ගැටලු තියෙනව ඉදිරිපත් කරන්න. මමත්වයෙන් තොරව සිතුවිලි කෙලෙස්ත කියලා හුවා. ගැටලුව ඒකයි. දැන් අපි මේ නගර පහු කරගෙන තමන්ගේ නිවසේ ඉඳලා මේ පන්සල දක්වා පැමිණෙද්දි බොහෝ ඉඩකඩම් වතු පිටි පහු කරගෙන අපිට ආවා. අපි මේ වතු පිටිවල අගය ගණන් හැදුවද, ඒවයි තියෙන්නේ කොස්ත දෙල්ද පොල්ද කියලා හෙව්වද, ඒවයි ඉන්නේ කවුද යන්නේ කවුද කාට අයිතිද මොන ගැටලු ඒවයි තියෙනවද කියලා හෙව්වද? නැහැ. ඒකට සිතිවිලි කියන එක පහළ වුණාට ගැටලුවක් නැහැ. ඒ සිතිවිලි වල තියෙන බර, ඒ සිතිවිලි වල තියෙන ආසත්ත භාවය, ඒ සිතිවිලි වල තියෙන රස්නේ නැත්නම් දැන් ගිනි අඟුරක් ගින්දර පත්තු වෙවි අත උඩ තිබ්බොත් මොකද වෙන්නේ? අත දැවෙනවා. ගින්දර නිවිලා ඒකේ තියෙන රස්නේ, ඒකේ තියෙන බලය, ඒකේ තියෙන ගුණය ඔක්කොම ටික වතුරේකට දැම්මම පස්සේ නිවෙනවා. නිවුනට පස්සේ අපි අත මතින් තියාගෙන ඉන්න කොච්චර වෙලා තියාගෙන හිටියත් පීඩාවක් තියෙනවද? නැහැ. ඒකෝර අඟුර නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ අඟුර මත, ඒ සිතුවිල්ල මත තියෙන දක්වන ආකල්පය, ආසත්ත භාවය, එහෙම නැත්නම් අර ගින්දර වගේ රස්නේ ස්වභාවය. දැන් තමන් ඊට කඩන්නම් පහු කරගෙන ආවේ ඒවා මමත්වයෙන් ග්‍රහණය කළා නම් එහෙම ඒ හැම දෙයක්ම තමන්ට මනසට බාධා ඇති කරවන, පීඩා ඇති කරවන. නමුත් තමන්ගේ දේවල් නොවන නිසා ඒ කිසි දෙයක හරයක් ඵලයක් හෙව්වේ නැහැ. ඒ නිසා තමන්ට වේදනාවක් හටගන්න හැම මොහොතකම තියෙන්නේ මොනෝද? තමන් හරවත් කියලා හිතපු, තමන් ඵලයයි කියලා හිතපු, තමන්ගේ කියලා හිතපු, මමේ කියලා හිතපු අවස්ථාවක් තමයි සිතුවිල්ලක් තමයි ගැටලුව කියලා කියන්නේ. එහෙම නැත්නම් ගැටලු නැති සිතුවිලි සමුදායක් ඒක ගැටලුවක් නෙමෙයි. දැන් පාරේ කොච්චර වාහන යනවද? අපිට ගැටලුවක් නෙමෙයි. ඒක සි ප්‍රශ්නයක් නෑ. මේ බාහිර දෙකින් ආදර්ශයක් දෙන්නේ. නමුත් ඒ අතර තමන්ගේ වාහනයක් ගමන් කරනකොට, තමන්ගේ ඥාති කෙනෙක් ගමන් කරනකොට තමයි අවදි වෙන්නේ. ඒ උදාහරණය ගන්න ඒ විදියට මේ ඒව කෙරෙහි බලන්න එපා කියන එක නෙමේ භෞතිකවාදී ක්‍රමයට. ඒකේ විදියට බැලුවට කමක් නැහැ. නමුත් අධ්‍යාත්මික ක්‍රමවේදය තමයි ඒවට තියෙන රතිය නිසා, ඒවට තියෙන ඇලීම නිසා තමයි එවැනි සිතුවිල්ලක් දියා ඒ ආකාරයට බලන්නේ. එහෙමනම් ගැටලුවක් ඇති කරවන්නේ අඟුර නෙමේ, ඒ අඟුර මත තියෙන උණුසුම රසණය. එහෙමනම් ඒ ඒවට තියෙනා වූ බැඳීම, ඒ රසණය නැමැති බැඳීම ආසත්ත භාවයේ කියන එක දුරු වුණාට පස්සේ සිතුවිලි කොච්චර ගලාගෙන ගියත් ඒක ගැටලුවක් නෙමේ. රූප කොච්චර පෙනුණත් ඒක ගැටලුවක් නෙමේ. ශබ්ද කොච්චර ඇහුණත් ඒක ගැටලුවක් නෙමේ. ගන්ධ කොච්චර දැනුණත් ඒක ගැටලුවක් නෙමේ. රස කොච්චර දැනුණත් ඒක ගැටලුවක් නෙමේ. කොච්චර තිබුණත් ගැටලුවක් නෙමේ. කොච්චර දේ නැති වුණත් එයාට ගැටලුවක් නෙමේ. හේතුව ඒ තුල මමත්වය නැමැති රස්නේ නැති නිසා. මමත්වයේ කියන රස්නේට අහු වුණොත් එහෙම බොහෝ දෑ තියෙනවයි කියන සංකල්පේ මොකද වෙන්නේ? රත් වෙනවා. මමත්වයේ නැමැති රස්නේට අහු වුණොත් එහෙම මට බොහෝ දෑ නැහැ, මට මිල මුදල් නැහැ, මං හරි දුප්පත් කියන දේ අහු වුණොත් එහෙම මොකද වෙන්නේ? එතනක් දැවෙනවා. එතකොට ගොඩාක් තියෙනවයි කියලා හැඟුණොත් එහෙම මොකද වෙන්නේ? එතනක් දැවෙනවා. මුකුත්ම නැහැ කියලා දැනුණොත් මොකද වෙන්නේ? එතනක් දැවෙනවා. එවනම් වැදගත් වෙන්නේ ගිනි අඟුර, අර අඟුර කියන ස්වභාවය නැති කරන එක නෙමෙයි, ඒ තුල තියෙන ගින්න කියන එක, රස්නේ කියන එක, මමත්වයේ කියන එක, රතිය කියන එක දුරු කරන එකයි තියෙන්නේ. එතකොට ඒව කිසි දෙයක් ගැටලුවක් නැහැ. ඒ නිසා සිතුවිලි නැති කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. මොකද සිතුවිලි උපද්දවන්නේ තමන්මයි, සිතුවිලි නැති කරන්න හදන්නේ තමන්මයි. ඒක හරියට බෝලයක් උඩ දාලා තමන්ම ගහනවා වගේ වැඩක්. දැන් කවුරුත් බෝලේ වන්න නැත්තම් මොකන්ද කරන්නේ? තමන් බෝලේ උඩ දැම්ම ගැහුවා. ඒ වගේම තමන්ම සිතුවිලි උපද්දවනවා, තමන්ම සිතුවිලි නැති කරන්න හදනවා. දෙකම කරන්නේ තමන්මයි. උතර නැති කරගන්න මමත්වේ. උතර නැති කරගන්න මමත්වේ. දුෂ්ටි නැති කරගන්න. භාවනා කරනවා කියලා ගොඩක් වෙලාවට ඕක තමයි කරන්නේ. තමන්ටම තමන්ගේ මමත්වයෙන් එරෙහි වෙනවා. බලනකොට මමත්වයටම මමත්වයේ එරෙහි වෙනවා. මමත්වයේ තුලම මමත්වයෙන් කැරකි කැරකි ජීවත් වෙනවා. ඔව්. ඒකට සය ඉන්ද්‍රියක්නේ. සය ඉන්ද්‍රියයි. ඔව්. ඔව්. දුටුවා දුටුව පමණයි කියලා කියන්නේ ඒක බොහෝම ගැඹුරු හරබර අවස්ථාවකට ඒක මේ තමන් පත් කරගත්තොත් අත්වාසේම දුටුවා දුටුව පමණයි කියලා කියන්නේ දුටුවේ නෑ කියන එක. දුටුවා මොනවද කියලා අහුවොත් කිව්වොත් වර්ණය. එහෙනම් දුටුවා දුටුව පමණක් නෙවෙයි, වර්ණ දැකලා තියෙනවා. දුටුවා මොනවද? හැඩ. එහෙනම් දුටුවා දුටුව පමණක් නෙමෙයි, ඔබ හැඩ දැකලා තියෙනවා. දුටුවා අහවල් කෙනා කියලා අඳුනගත්ත විතරයි. එහෙනම් කෙනා කියලා අඳුනගෙන තියෙනවා. එහෙනම් දුටුවා දුටුව පමණයි කියන්නේ එයා වර්ණ දැක්කේ නැහැ, හැඩ දැක්කේ නැහැ, ශබ්ද දැක්කේ නැහැ, ගන්ධ දැක්කේ නැහැ, රස දැක්කේ නැහැ, ස්පර්ශ මුකුත් දැක්කේ නැහැ. ඒකයි දුටුවා දුටුව පමණයි කියන ගැඹුරු අර්ථය. රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරන ගාථාව. දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියන මේ පදය පුදුමාකාර බලයක් තියෙන පදයක්. ඕක හරි ගැඹුරින්ම තමන් අවබෝධ කරගත යුතු, විශ්ලේෂණය කරගත යුතු කාරණයක්. දුටුවා දුටුව පමණයි කියන්නේ දැක්කේ නැහැ. අපි අය හිතන්නේ ඒක මොනවා හරි දෙයක් දැක්කා කියලා. නෑ, දැක්කේ නැහැ. මොනවා හරි දෙයක් වින්ද කියලා හිතනවා. නෑ, වින්දේ නැහැ. වින්ද නම් පමණක් නෙමෙයි. එහෙනම් දුටුවා වින්දා, දුටුවා හැඩගත්තා, දුටුවා වර්ණගත්තා බවට පත් වෙනවා. එතකොට දුටුවා පිළිගුල් කළා නෙමෙයි. දැන් අපි අය කරන්නේ දුටුවා දැක්ක, හැඩක් දැක්ක, වර්ණක් දැක්ක, ලස්සනයි කියලා දැක්ක, ඊළඟට ඒක කඩ කඩ පිළිගුල් කර කර ඉන්නවා. එතකොට දුටුවා පිළිගුල් කළා කියලා එකක් දැම්ම නම් එතන හරි. නමුත් දුටුවා පිළිගුල් කළා කියලා එකක් දාලා නැහැ. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. දුටුවා දුටුව පමණයි කියන වචනේ හරි ගම්බීරයි. ඒක තේරුම් කරගන්න ඕනේ. එතනයි රහතන් වහන්සේලා වැඩ ඉන්නේ. එතනයි මාර්ගඵලලාභී කෙනෙක්ගේ මාර්ගය බවට පත් වෙන්නේ. දුටුවා දුටුව පමණයි. ඒ කියන්නේ කිසි දෙයක් ගත්තේ නැහැ, හැඩ ගත්තේ නැහැ, වර්ණ ගත්තේ නැහැ, රස ගත්තේ නැහැ, වේදනා ගත්තේ නැහැ, අතීත සංඥා ගත්තේ නැහැ, සංස්කාර ගත්තේ නැහැ, විඥාන ගත්තේ නෑ. ඒක හරියට නෙළුම් පත මත වැටුණු දිය විදුවාගේ. කොයි වගේද දුටුවා දුටුව පමණයි කියන්නේ? නෙළුම් පත මත වැටුණු දිය විදුවාගේ. මොකද වෙන්නේ? පෙරලිලා ලිස්සලා පොඩ්ඩක්වත් උරා ගන්නේ නැතුව නැවතත් ජලයට වැටෙනවා. දැන් මේ සිතට තියෙන පස්සේ තමයි උරා ගැනීම. නේ කෙනෙක් බන්නහම උරා ගන්නවා, කෙනෙක් හොඳ කිව්වහම උරා ගන්නවා, දෙයක් පිළිකුල් නම් පිළිකුල් කියලා උරා ගන්නවා, දෙයක් ලස්සන නම් ලස්සනයි කියලා උරා ගන්නවා. නෙළුම් පත වාගේ නැති එක උරා ගැනීම තියෙනවා. මේක එක පාරට නෙමෙයි, ක්‍රමානුකූලව දුරු කරන්න තමයි ශක්තිය ලබා ගන්න ඕන. විශේෂයෙන් මේ අධ්‍යාත්මික සිත තමයි කිසිම උරා ගැනීමක් නැතුව තියෙන්න ඕන. බාහිර විඥාන සමුදායකුත් තියෙනවා. ඉතින් ඒක සම්මුතියට අපි පැවැත්මට අවශ්‍ය උවමනා වුණාම ඒක යම්කිසි උරා ගැනීමක් කරන්න ඕන. නැත්නම් අපිට බාහිර වර්ණ සංඥා අඳුන ගන්න බැරි වෙනවා. අර සියලුම උරා ගැනීම් වලින් තොර වෙන්නේ අධ්‍යාත්මික සමාධිය වඩද්දී, නිරෝධ සමාපත්තිය වඩද්දී. නිරෝධ සමාපත්තියෙන් අවදි වෙනකොට ක්‍රමානුකූලව ආස්වාස ප්‍රාස්වාස දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වේදනා දැනෙන්න පටන් ගන්නවා, සංඥා දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට සංස්කරණය කරගෙන නැගිටලා වැඩ කරන්න සිද්ධ වෙනවා බාහිරේ. නමුත් අධ්‍යාත්මික සිතේ දහම මොකද්ද? කිසි දෙයක් කෙරෙහි නොයලෙන දර්ශනය. ඊළඟට යංගිසි අධ්‍යාත්මික ක්‍රියාවලිය එසේ වුණත් බාහිර කරුණු කාරණා අනුව පුජ්‍යල ස්වභාවයන් අඳුන ගන්න පුළුවන්. දැන් සමහර වෙලාවලට ලොකු කේන්තියක් වගේ එකක් දැනෙන්න පුළුවන්. ඒ දැනීම කේන්තිය මම බලනකොට මට කේන්ති ගිහිල්ලාද කියලා නෑ, මට ඒ ළඟ ඉන්න මිනිස්සෙගේ තියෙන කේන්තිය ඒ දැනෙන්නේ. සමහරවල් කෙලෙස් ස්වභාවයක් දැනෙනවා. මම බලනු මට කෙලෙසයක් ඇති වෙලාද කියලා නෑ, මේ බලනකොට මේ ළඟ ඉන්න මිනිස්සෙගේ කෙලෙස්. මහා දුෂ්ට ගතියක් දැනෙනවා. මම බැලුවා මගේ හිත දුෂ්ට වෙලාද කියලා. නෑ, මේ ළඟ ඉන්න මිනිස්සයාගේ දුෂ්ට ගතිය දැනෙන්නේ. ඈ දැන් මේ බොහෝ දෙනාගේ හිත පිරිසුදු කරන්න යෑමත් හරියට අර නගර සභාවේ ටැක්ටරේ ජොබ් එක වගේ ගඳ ගහන ඒවා තමයි නේද? කොච්චර හරි ගඳ ගහන ඒවා අරගෙන අපි ඉවසාව දාරගෙන මේව කරන්න ඕන. නගර සභාවේ මිනිස්සු මොන ආකාරයෙන් පිළිගුල් වුණත් ඒවා ටැක්ටරේ දාලා අරගෙන යන්න ඕන. ඔච්චර ගඳ ගැහුවත් අර යන්න ඕන. ඒ බෑග් එකට දාලා දෙනවා මෙකී නොකී දේවල් දාලා දෙනවා. මිනිස්සු බලු බෙටි පවා දාලා දෙනවා. මිනිස්සු අර යන. ඒ වගේ මිනිස්සුගේ සිත පිරිසුදු කිරීමත් එහෙම තත්ත්වයක්. ඉතින් අපි ඒක වෙනම ඇඟ සෝද ගන්න ඕන. හරියට ඉතින් අර අම්මා කෙනෙක් දරුවෙක්ගේ තියෙන කැතකුණු ආදිය සෝදලා පවිත්‍ර කරලා පිරිසුදු කරලා නේද ඇඟේ පතේ ගාගෙන ඒ අම්මා නේද දරුවන්ගේ තියෙන මල මුත්‍රා මේ පිරිසුදු කරනවා වගේ දෙයක් නේ බුදුවරයෙක් කළා තියෙන්නේ. ඒ නිසා තමයි මහා කාරුණිකයි කියලා කියන්නේ. බුදු කෙනෙක් මහා කාරුණිකයි. මේ දහම ලෝ උපද්දවලා මිනිස්සුන්ට කියලා දුන්නා. මිනිස්සුන්ට තෙරක් නොදකව නොදකින ලෝකයට තෙරක් ඇතුව ජීවත් වෙන. ඒ නිසා ලෝතුරා බුදු කෙනෙකු තමයි මේ ධර්මයේ පහළ කරේ. තනිවම කිසි කෙනෙක් උදව්ව නැතුව ගෞතම බුදුහාමුදුරු තමයි ඉන්දියාවේ දමදී උතලේ ඒ බෝමැඩ මුලදී මේ ධර්ම පහල කළේ. ඒක අසිරිමත් දෙයක්. මොකද අපිට අපේ ඔළුව මත තිබුණු කණ්ණාඩි දෙක පෙනිච්ච නිසා තමයි, පෙන්නපු නිසා තමයි අපි දැක්කේ. ඒක එකත් අසිරිමත් දෙයක්. නමුත් තනිවම මේ ධර්මය දකින්වයි කියන එක අදහන්නවත් බැරි දෙයක්. ඒක මොනෝ විදියකින්වත් අදහන්න බෑ අපිට. මොකද මේ මිනිස්සේගේ ශක්තිය අභිභවා මිනිස්සේ දකින්නවා කියන්නේ ඒක මහ පුදුම දෙයක්. ඇහැට පේන්නේ නැති දෙයක් දැක්කේ කොහොමද? ඇහැට පේන්නේ නැති දෙයක් ගැන හිතුවේ කොහොමද? සංකල්පනා කරගන්න බැරි දෙයක් ගැන සංකල්පනා කරේ කොහොමද? විඳින්න බැරි දෙයක් කොහොමද විඳ දරාගත්තේ කියන මහා අරුම පුදුම දේ ප්‍රශ්නාර්ථය අපි තුල ඉතුරු වෙන මුලින්ම ඒක තමයි බුදුවරයෙක්ගේ තියෙන විශිෂ්ටත්වය. බුදුවරයෙක්ගේ තියෙනා වූ ප්‍රබලත්වය. ඊට පස්සේ පහළ වෙච්ච අනිකුත් සාස්ත්‍රවලුත් ඔය ආශ්‍රයෙන් මම හිතන්නේ මේ ධර්මයේම දැකලා තමයි ওই සතෙක් පුජ්‍යලයක් නෑ කියලා මේ ස්වභාව ධර්මයක් තියෙන්නේ කියලා මේ දේශනාවක් කළා. ඒක සම්මුතියට වරදවා ගත්තට පස්සේ මේ මිනිස්සු ඒකෙන් වැරදි අදහස් ඇති කරගත්තා. වැරදි සංකල්පන ඇති කරගත්තා. දැන් අපිත් මේකේ සතෙක් පුජ්‍යලයක් මමෙක් නැහැ කියලා කිව්වහම මිනිස්සු මේක වාසියට හරව ගත්තොත් එහෙම මොකද වෙන්නේ? නේද? පව් කළත් එකයි, පින් කළත් එකයි කියලා. එහෙම වෙන්නේ නැහැ. පව් කරනකොට පව් විදියට දැනෙනවා, පින් කරනකොට පින් විදියට දැනෙන ඕන මිනිස්සෙකුට. ඒ නිසා මෙතන සත්වේ පුජ්‍යලයක් ඉන්නවා. ඒ සත්වයා පුජ්‍යලයා කියන කෙනා දුරු කරන්න. ඒ සත්වයා පුජ්‍යලයා කියන කෙනාම නැති කරන්න. ඊට පස්සේ මෙතන සත්වේ පුජ්‍යලයක් නැහැ. සත්වේ පුජ්‍යලයක් වශයෙන් ඉන්නවා අවිද්‍යාව. මායාකාරී ධර්මයක් ගැවසෙනවා. අවිද්‍යා සහගත ධර්මයක් ගැවසෙනවා. මමත්වයක් හැටියට. ඒක අදිසි බලවේගයක්. ශක්තියක්, විදුලි තරංගයක් වගේ දෙයක්. ඒක සුලි සුලඟක් වගේ දෙයක්. එහෙම තියෙන දෙයක් නෙමෙයි. සුලි සුලඟක් කියන එක ඒ සබහා දහම තුලින්ම ශක්ති තරංගයක් හැටියට ඇති වෙනවා. ඒ ශක්ති තරංගය තව තව ශක්තියින් එක්ක ගොනු වෙලා වැඩෙනවා. ඊයම් ස්වභාවයක එයාගේ ග්‍රහණය වේගය නැති වෙනකොට ආයේ සුළු සුළුක කියන එක නැති වෙලා යනවා, දුරු වෙලා යනවා. වෙනත් වායු රටාවකට අහු වෙනකොට මේක ඒ රටාවෙන් මිදෙලා දුර වෙලා යනවා. ඒ වගේම මේ මනස ගහගෙන යන ක්‍රමවේදයක් තියෙනවා. ඒ රටාව තුල තමයි මේ මමත්වයේ සුලි සුලඟ හටගෙන තියෙන්නේ. ඒ ක්‍රමවේදයට වඩා ප්‍රතිවිරෝධ ක්‍රමවේදයක් ඥානනය කිරීම, ජනනය කිරීම තමයි මේ පටිසෝතගාමි ප්‍රතිපදාව කියලා කියන්නේ. දැන් ඉන්ද්‍රියන් වලින් ගලාගෙන යන ක්‍රමවේදයට ප්‍රතිවිරෝධක ක්‍රමවේදයක් ජනනය කරනවා. ඒ කියන්නේ අර පිළිකුල් කිරීම නෙමෙයි, ප්‍රතික්ෂේපය නෙමෙයි. ප්‍රතික්ෂේපය පොදු ධර්මතාවය. මේ කවුරුත් කරන එක. පිළිකුල කරන එකක්, අප්‍රිය කරන එකක්. ඕක නුවණින් අප්‍රිය කරනවා කියලා විශේෂණ පදයක් දැම්මට, නුවණින් පිළිකුල් කරනවා කියන පදයක් දැම්මට ඒක හරියන්නේ නැහැ. මේක පංච උපාදානස්කන්ධේ නිරෝධගාමී ප්‍රතිපදාවක් වෙන්න ඕන. දැකීම කියන ජනනයට, දැකීම කියන ගුණයට ගොනු කිරීමෙන් මේක දකින්න පුළුවන් කමක් නැහැ. ඊළඟට විඳීම කියන ගුණයට ගොනු කිරීමෙන් මේක දකින්න පුළුවන් කමක් නැහැ. කොහොමද ඒක තේරුණාද? දැන් මේ ලෝකේ තියෙන භාවනාවල් කරන්නේ ඒ විඳීම කියන ගුණය වෙනස් කරලා මේ සෞම්‍ය වින්දනය, උපේක්ෂා සහගත වින්දනය. එතකොට සිහිය කියන එක උපේක්ෂා සහගත සිහිය. එහෙම නැත්නම් ඒකාග්‍ර තාවයක් කියන එකක් ඇති කරන්න හදනවා. එවිට මනසේ ශක්තියෙන් නිදහස් වීමක් නැහැ. මනසේ ශක්තියෙන් එකඟ කිරීමක්. එහෙම නැත්නම් එක කාරණයක් කරහා රැඳවීමක් තමයි එකෙන් කරන්නේ. මනසේ ශක්තිය දුරු කිරීමක් එකෙන් වෙන්නේ නැහැ. ඒකයි හේතුව. ඉතින් භාවනාවේ කුසලයක් තියෙනවා. ඒවයි යම්කිසි ගුණයක් තියෙනවා. ඒ ගුණයක් තිබුණට භාවනාත්මක එකඟ වෙච්ච කෙනෙක්ගේ හිතට තරහ ගියොත් එහෙම තරහ තියෙනවා කියන්නේ සති ගාණක් මාස ගාණක් තරහ තියෙනවා. භාවනා කරන අයට තියෙනවා. ඊළඟට රාග සිතුවිල්ලක් එහෙම ඇත හටගත්තොත් එහෙම මිදෙන්නෙම නැහැ. ඔහේ තියෙනවා සති ගාණක් මාස ගාණක් තියෙනවා. බයක් ඇති වුණොත් එහෙම ඒකත් තියෙනවා. ඇයි අර පුරුද්දු කරලා තියෙන එකම සංඥාව දිගින් දිගට තියන්නනේ. එතකොට පුරුද්ද මොකද්ද? මොනවා හරි දෙයක් ග්‍රහණය වුණොත් දිගටම ඒ දේ තියෙනවා. ඒක හේතුව. අනිත් එක සංවේදීතාවය. තාම ඉහළ සංවේදීතාවයක් ඇති වෙනවා. එක පාරට අර බඩිකින්නෙන් හිටපු සිංහයෙකුට ගොදුරක් දැක්කා හා සමානව තත්ත්වයක් ඇති වෙනවා. කුසගින්නෙන් හිටපු මිනිස්සෙකුට ආහාරයක් ලැබුණා වගේ. මොකද පිටින් ඉන්ද්‍රියන් පහ කෑම කන්න කැමතියි. අපි අර හිර කරලා තියෙනවනේ භාවනාවේ. නමුත් අර භාවනාවේ මිදෙනකොටම අර බඩිකින්න සිංහයාව අවදි වෙනවා. ඊට පස්සේ වේගෙන් ඒවට සිත් ඇදලා යන ස්වභාවයන්, ආසත් වෙන ස්වභාවයන් ඇති වෙනවා. ඒක වළක්ව ගන්න බැරි වෙනවා. පාලනය කරගන්න බැරි තත්ත්වයට ඇදලා යනවා. ඒක එහෙම වෙනවා. කාහට වුණත් එහෙම වෙනවයි කියලා ධර්මයෙන් පෙන්වලා තියෙනවා. රහතන් වහන්සේ කෙනෙක්ව අර ලබාගත් අවබෝධය තුලින් Nirodha Samapatti වැඩ ඉන්නවයි කියන දෙකක් කරන උදෑසනයි දහවල් කාලේ ආයි සන්ධ්‍යා කාලේ දවසර තුන් සැරයක් වැඩ හිටිය කියලා තමයි ගොඩක් වෙලාවට කියන්නේ. මේ Nirodha Samapatti වැඩ ඉන්න. මොකද මේ தත්වය පුරුදු පුහුණු කරලා තියෙන නිසා අර සංස්කාර ස්පර්ශ කරන්නේ නැතුව ඇත්තෙන්ම අපිට භෞතික ජීවිතයක් ගත කරන්න බෑ. භෞතික සංඥා හඳුනාගන්නේ නැතුවනේ පාර යන්න බෑනේ. මාර්ග සංඥා හඳුනාගන්න නැතුව පාර යන්න බෑ. හැපිලා මැරෙනවා. මාර්ග සංඥා හඳුනාගන්න නැතුව, කහිර හඳුනාගන්න නැතුව නේද? ඉතින් ඒ නිසා ඒක අඳුර ගැනීම සඳහා එළියට එනවා කියලා කියන්නෙම අපි ආපහු මිනිස්සුන්ගේ සංඥාවල් කියන්නේ මොනවද, වචන කියන්නේ මොනවද කියලා අපි ස්පර්ශ කරන්න පැමිණෙනවා. නමුත් මේ වචන හොඳට දැනෙනවා. මේ වචන තුලින් මමත්වයකින් තොරව දකින නිසා, ආසත් භාවයකින් තොරව දකින නිසා අර පීඩනයක් ඇතුව දකින්න පුළුවන්. දැන් තමන්ගේ වාහනේ පොඩ්ඩක් ඇතුල් වුණොත් තමයි මහා වේදනාව. නමුත් තමන්ගේ විකුණන වාහනයක් තියෙනවනේ ඉස්සෙල්ලා දිවිලා. මන්තරද්ද තියෙන විකුණන වාහනේ තියෙන්නේ. ඔය විකුණන වාහනේත් කොහේ හරි හැපෙනවා. මන්තර එච්චර ප්‍රශ්නයක් තියෙනවද? ඈ? ප්‍රශ්නයක් නැහැ. අර විකුණන වාහනේ එහෙම පොඩ්ඩක් එහෙ ඇතුල් වුණා කියවට මට ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන වාහනේ ඇතුල් වුණොත් තමයි කාටවත් ප්‍රශ්නේ. ඒක මටත් ප්‍රශ්නයක්. ඔයත්තන්ටත් කාටවත් ප්‍රශ්නයක්. ඒ වගේ අතහැරපු ධර්මයක් ක වෙනස් වීමක් උනාට ප්‍රබලව දැනෙන්නේ නැහැ වගේ අතහැරපු වචන වල තියෙන ශක්තිය අඩුයි. අතහැරපු සංඥා වල තියෙන ශක්තිය අඩුයි. අතහැරපු වේදනාවල් වල තියෙන ශක්තිය අඩුයි. අතහැරපු ජීවිතයේ තුල තිබෙන වේදනාවල් අර විකුණන වාහනේ වගේ. ඒක රූපයක් සටහනක් විතරයි. දැන් අපි දකිනවා ඇමරිකාවේ වර්ල්ඩ් සෙන්ටර් එක දඩබිඩි ගාලා බිමට කඩව වැටුණා. චිත්‍රපටි දර්ශනයක් සමහර අයට ඇඳුන්නේ නැහැ, දුක හිතුන්නේ නැහැ, මොකවත් නැහැ. ඇත්තෙන්ම කවුරු හරි ඇමරිකාවේ වැඩ කළා නම් ඒ හරිය පවුල කෙනෙක් කම්පනයක් ඇති වෙන්නේ නැති. නමුත් මල් පෝච්චයක් ගෙදර කුඩු වුණා තරම්වත් කලබලයක් නැහැ මිනිස්සු. ඒක බලන් ඉති හාන්න බලන්න කඩාගෙන වැටෙනවනේ මිනිස්සු පයින්නවනේ කියලා හිතන්න ඕන. පොඩ්ඩක් අට්ටු නේද? 100ක් විතර උඩ ඉඳලා පහළට මිනිස්සේ පයින්නෝ කියලා කියන්නේ. නේ කොහොමත් මැරෙන්න තමයි පැනලා පයින් නැත්තේ මිනිස්සු. නේ ජීවත් වෙන්න බෑ කියලා දන්නා නමුත් පිච්චිලා මැරෙන්න බැරි කමට පරින් නැති. ඉතින් මොනතරම් ඒ තුල දැන් බලන්න ඇති වෙන දේ. ඒකට හේතුව ඒක දුරින් තිබ්බ නිසා. දැන් මේක අපේ වුණා නම් තියෙන. ඒක මේ භෞතික උදාහරණයක් ගන්නේ. ඒ කම්පා වෙන්න එපා හරියේ ඒවා ඕන දෙයක් භෞතික දේවල් නොසලකා ඉන්න හරියේ නෙමෙයි නේ මේ පෙන්වලා දෙන්නේ. මේ අධ්‍යාත්මිකව අපි ඈත් වුණාට පස්සේ අපිට දැනෙන ස්වභාවය අඩුයි කියන එක මේ පෙන්වන්න හදන්නේ. අධ්‍යාත්මිකව ඒක ගැඹුරු හදවතට දැනෙන ස්වභාවය අඩුයි. ලෝභය වුණත් එහෙමයි, ද්වේෂය වුණත් එහෙමයි, මෝහය වුණත් එහෙමයි, මොන දේ වුණත් ටිකක් ඈතින් ඉඳන් බලන්න පුළුවන්. දැන් තමන් අනුන්ගේ ඉඩම් දිහා බලන්නේ කොහොමද? තමන් අනුන්ගේ ගෙවල් දිහා බලන්නේ කොහොමද? නේද? ලස්සනයි කියනවා, හැඩයි කියනවා, මෙතන හොඳයි කියනවා. නමුත් ඒකේ ලොකු ප්‍රශ්නයක් නැහෙනේ හිතට. නේද? ඒ කැතට තිබුණොත් මේව කරලා තිබුණොත් මේ ටික හදාගත්තනම් හරි නේද කියලා අර මේ පාට. දැන් අපිට ලොකු කලබලයක් නැහැ. ඒක අතහැරපු දේවල් දිහා බලන්නේ අනුන්ගේ ඉඩම් දිහා බලනෝ වගේ කියලා කියන්නේ. අතහැරපු දේවල් දිහා බලන්නේ එහෙමයි. අල්ලගත්තු දේවල් දිහා බලන්නේ වගේ තමයි මමත්වයෙන් යුක්ත කෙනාගේ දැක්ම. මමත්වයෙන් තොර කෙනාගේ දැක්ම අනුන්ගේ ඉඩම් දිහා බලනවා වාගේ කියලා කියන්න පුළුවන්. උදාහරණ දෙකක් පෙන්වන්නේ අධ්‍යාත්මික ස්වභාවය. එතකොට රූප තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. හැබැයි වැඩ කළාට ඒවට රතියක් නෑ, ඇලීමක් නෑ. ඒ නිසා අවේදීති ගුණයක් නිරන්තරයෙන් මේ තුල යටින් ජනනය වෙනවා, ආලෝකමත් වෙනවා, ප්‍රභාමත් වෙනවා. ඒ නිසා බොහෝ යහපතින් සැනසෙල්ලෙන් ඉන්න පුළුවන්. ඉතින් අපිට මේ දර්ශනය තියෙනවා. මේ දර්ශනය ප්‍රගුණ කළොත් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නත් පුළුවන්. මේ දර්ශනය ප්‍රගුණ කළොත් මේ මොහොත අතහරින්න, මේ මොහොත අතහරින්න, වර්තමානයේ මේ මොහොත අතහරින්න, ඥානයෙන් මනසෙන් අධ්‍යාත්මයෙන් මේ මොහොත අතහරින්න. බලන්න මේ මොහොත අතහැරලා මේ මොහොත අතහැරියාම ක්‍රියා කරන්න සිටීද? නැත. සැබවින් මේ මොහොත අතහැරිය නම් ක්‍රියා කරන්න නැත. සැබවින්ම මේ මොහොත අතහැරිය නම් අලවිද්‍ය අතීතයක් තිබේද? නැත. සැබවින්ම මේ මොහොත අතහැරිය නම් ඔබ අනාගතයක් තිබේද? නැත. සැබවින්ම ඔබ මේ මොහොත අතහැරිය නම් ඔබට ක්‍රියා කරන්න මුකුත් තිබේද? නැත. ඔබ නොකර ඉන්න දෙයක් තිබේද? නැත. මේ මොහොතේ මම සිටීද? නැත. නොසිටීද? නැත. සිටින්නෙත් නැත, නොසිටින්නෙත් නැතද? නැත. දකින්නේ මොනවද? නැත. හිස්ද? නැත. නොදකින්නවද? නැත. දකින්නවද? නැත. නැද්ද? ඇත. ඇද්ද? නැත. ඇත්තෙත් නැද්ද? නැත්තෙත් නැද්ද? නැත. නැත. කිසිවක්ම නැත. නැත කියා දෙයක් නැත. නැත නැත. දකින්නෙකු නැත. මෙහෙයවන්නෙකු නැත. ලැබිය යුත්තක් නැත. නොලැබිය යුත්තක් නැත. වෙනස් කළ යුත්තක් නැත. නැත කියා දෙයක් නැත. ලැබිය යුත්තක් නැත. නොලැබිය යුත්තක් නැත. වෙනස් කළ යුත්තක් නැත. විය යුත්තක් නැත. නොවිය යුත්තක් නැත. මම කියා කෙනෙක් නැත. නැත කියා දෙයක් නැත. නැත කියා දෙයක් නැත. නැත නැත. නැත කියා දෙයක් නැත. ඇත කියා කිසිවක් නැත. නැත කියා කිසිවක් ඇත. නැත කියා කිසිවක් ඇත. කුමක්ද ඒ තිබෙන්නේ? නැත කියා කිසිවක් ඇත. නැත කියා කිසිවක් නැත කියන තැනට පැමිණෙන්න. නැත කියා කිසිවක් නැත කියන තැනට පැමිණෙන්න. නැත කියා ඔබ කිසිවක් අල්ලාගෙන සිටිනවා නම් ඒ ධර්මය නොවේ. නැත කියා කිසිවක් නැත. ඇත කියා කිසිවක් නැතිසේම නැත කියා කිසිවක් නැත. ඇත කියා කිසිවක් නැතිසේම නැත කියා කිසිවක් නැත. හොඳින් ප්‍රගුණ කරන්න. කර්මකාරකයෙකු නොයදවන්න. ක්‍රියාකාරකයෙකු නොයදවන්න. ක්‍රියාකාරකයාගෙන් නිදහස් වන්න. ක්‍රියාකාරකයා යනු ඇත හෝ නැත කියන දේ තුල පැටළුණු තැනැත්තා. ඒ නිසා ක්‍රියාකාරකයාගෙන් නිදහස් වන්න. නැත කියා දෙයක් නැත. ඇත කියා දෙයක් නැතිසේම නැත කියා දෙයක් නැත. යමෙක් දහමට අනුව සංඥාව ඉක්මවා යයිද, සංස්කරණේ ඉක්මවා යයිද, චිත්ත වේදනාවෝ ඉක්මවා යයිද, විඥානේ ඉක්මවා යයිද, රූපය ඉක්මවා යයිද, එම වේ නිර්වාණ මාර්ගය. එයයි නිර්වාණය, එයයි නිරෝධය, එයයි ලෝකෝත්තර බව. එයයි නිදහස. වචන සියල්ල ඉක්මවාලු බැවින් ක්‍රියා නැත. අකිරියාද නැත. සංකල්ප සියල්ල ඉක්ම වූ බැවින් ක්‍රියා නැත. අකිරියාද නැත. දෘෂ්ටි සියල්ල ඉක්ම වූ බැවින් ක්‍රියා නැත. අකිරියාව හෙවත් නොකිරීමක් මෙහෙයවීමක් නැත. නැත කියා දෙයක් නැත. ඇත කියා දෙයක් නැතිසේම නැත කියා දෙයක් නැත. ඇත කියා දෙයක් ඇත්තේම නැත. නැත කියා දෙයක් කිසිසේත්ම නැත. නැත කියා දෙයක් කිසිසේත්ම නැත. නැත කියා දෙයක් නැත්තේම නැත. නැත නැත. මෙහෙවන්නේ දකින්නේ නැත. ලබන්නේ නොලබන්නේ නැත. නැත කියා කිසිවක් නැත. නැත කියා කියන සංඥාවෙන් නිදහස් වෙන්න ඕන. කිසිවක් නැහැ කියන සංඥාව ගන්න එපා. ඒක නේව සංඥා නා සංඥා. සංඥාවක් නැහැ කියලා සංඥාවක් ගන්නවා. එනිසා නැත කියන සංඥාවෙන් නිදහස් වෙන්න. ඉතිරි නැතුව අතහරින්න. ඉතිරියක් හැටියට කිසිම සංඥාවක් කිසිම වේදනාවක් තබා නොගන්න. ඉතිරි නැතුව අතහරින්න. විශ්වයට දිය වී යන්නට ඉඩ හරින්න. නිරෝධ සංඥා. සංඥා කරන ස්වභාවයක් නැත. නිරෝධ සංඥා. අනබිරත සංඥා. ඇලීමක් නැති, රතියක් නැති සංඥාව තුළ අහසේ පාවෙන වලාකුලක්සේ සිටිනවා. සියල්ල හොඳ හෝ නරක නොවේ. එය සෝබා දහමයි. එයයි අහසේ පාවන වලාකුලක් ගන්නා දහම. සියල්ල හොඳ හෝ නරක නොවේ. සෝබා දහමයි. එය භෞතික දහමක් නොව එය අධ්‍යාත්මික දහමයි. සියල්ල අතහරින්න. ඒ සඳහා වීරය කරන්න. සියල්ලගෙන්ම නික්මෙන්න. ඒ සඳහා වීරය කරන්න. පුජ්‍යලත්වයෙන් නිදහස් වන්න වීරය කරන්න. සංඥාවෙන් නිදහස් වෙන්න වීරය කරන්න. සියල්ලගෙන් නිදහස් වෙන්න. සියලු ශක්තියෙන් යොදවන්න. සියලු ශක්තියෙන් නිදහස් වන්න. සියලු ග්‍රහණයන්ගෙන් නිදහස් වන්න. සියලු මානසික බන්ධනයන්ගෙන් මායාකාරී බන්ධනයන්ගෙන් නිදහස් වන්න. නිදහසට වචනයක් නැත. නිදහසට නිර්වචනයක් නැත. නිදහස ඉන්ද්‍රයන් තුලට කැඳවා ගත නොහැක. ඉන්ද්‍රයන් තුලින් නිදහස් වීමම නිදහසයි. නිදහසට වචනයක් නැත. වචන ඇති නිදහස බැඳීමක්. වචන නැති නිදහස නිදහසක්මයි. සැබෑ නිදහසයි නිවනයි. වගේ එන්නේ කියලා කියන්නේ නෑ. දැන් අපි සාමාන්‍යයෙන් නෑ කියලා කියන්නේ ස්වභාවයක්. නෑ කියලා කියන්නේ දැක්මක්. දැන් මෙහෙම ලේන්සුව දෙල ලේන්සුව නෑ කියන්නේ සංඥාවක් ඇතර නැහැ කියලා කියන්නේ. එතකොට නැහැ කියන්නේ යමක් නැහැ කියන එක. එතකොට නැහැ කියලා දැක්මක්. එතකොට දැක්මක් තියෙන නැහැද? දැක්මක් නැති නැහැද? නැහැ දෙකයිනේ. දැකලා නැහැ කියනෝ නොදක නැහැ කියනෝ. ඒක තේරෙනවද? එතකොට දැකලා නැහැ කියනවද? දැකීමක් දැකීම නැහැ කියනවද? හරි අඳගන්නේ. යමක් නැහැ කීම දැකලා නැහැ කීම. දැකීමක් නැහැ කියලා කියන්නේ නැහැ නැහැ. එතකොට අපිට නැති වෙන්න ඕන මොකන්ද? යමක් නෙමෙයි දැකීම නැති වෙන්න ඕන. ඒ ගුණේ තියනනේ. මොකවත්ම නැහැ වගේ සැහැල්ලුවක් දැනෙනවා හිතට. හොඳයි. ඒක විඳින්න කෙනෙක්, පවත්වන්න කෙනෙක්, මෙහෙයවන්න කෙනෙක්, දරාගෙන ඉන්න කෙනෙක්, රැකගෙන ඉන්න කෙනෙක් ඉන්නවද බලන්න? දැන් සාමාන්‍ය අපි සිතුවිල්ලක්, හැඟීමක් දරාගෙන ඉන්න ඕන, පවත්වන්න ඕන, රඳවගෙන ඉන්න ඕන. මේ සැහැල්ලුවත් මේ මම දරාගෙන ඉන්නවද, පවත්වගෙන ඉන්නවද? හොරෙන් පැනලෙයි කියලා අර ගිරවේ කූඩු කරනා වගේ ස්වභාවයක්ද එහෙම නැත්නම් ස්වභාවයමද? පැනලෙයි කියලා දෙන්නේ ස්වභාවයේ සැහැල්ලුව, ස්වභාවයේ සැහැල්ලුව. දැන් අහසේ වලාකුලක් කොයි පැත්තට ගහගෙන ගියත් ඒකේ බස්නාහිරක් නැහැනේ. අහසේ වලාකුලකට බස්නාහිරක් නැහැ. අහසේ වලාකුලට නැගෙනහිරක් නැහැ. නේද? එතකොට මමත්වයෙන් තොර වුණාම වලාකුලක් වගේ කියන්නේ ඒකයි. ඒකේ බස්නාහිර නැහැ, නැගෙනහිරක් නැහැ. උස් තලයක් නැහැ, පහත් තලයක් නැහැ, පුජ්‍යල තලයක් නැහැ. මෙසේ වේවා කියන ස්වභාවයක් නැහැ. මේ සියල්ල නැති වෙනවයි කියන ස්වභාවයක් නැහැ, ඇති වෙනවයි කියන ස්වභාවයක් නැහැ. නැත්නම් මොකද? සංඥාව නැහැ. සංස්කරණය කරන්නේ නැහැ. විඥානගත වෙන්නේ නැහැ. අතීතේ අනුව බලන්නේ නැහැ. අනාගතේ අනුව බලන්නේ නැහැ. නැහැ කියලා දෙයක් නැහැ. ඒක නැහැ කියලා දෙයක් නැත්තම් මොනවද තියෙන්නේ? ඒක කතා කරන්නේ මමද? නෑ, මම කියලා කෙනෙක් නෑ. එතකොට නෑ කියලා දෙයක් නැති නිසා මම කියලා කෙනෙක් නෑ. ලස්සනයි ජීවිතේ, සුන්දරයි කියන්නේ එතෙන්ට ආවම ජීවිතේ ලස්සන දැනෙන්නේ. ඇහි තිබුණු අර සුද ඉවත් වුණා වගේ සැනසෙල්ලක් දැනෙන්න ඕන. ඇහි සුදේවත් වුණා මට පටලයක් නේ පේන්නේ. මට ඇහි සුද ඇවිල්ලා නැහැ. මම හිතනවා එහෙම පේන ඇති කියලා. මේ ඒ වගේ අර ඇහි සුදේවත් වුණා වගේ දැකීම ඍජු වෙනවා. එහෙම නැත්තම් දැකීම නිවැරදි වෙනවා. ඒ කියන්නේ මතකයෙන් දකින්නේ නැහැ. වේදනාවෙන් දකින්නේ නැහැ. ඒ නිසා අපිට චිත්ත සහනේ උපදවන ගුණය වැඩි. ලෝකෝත්තර ක්‍රමවේදයට දකින්නකොට චිත්ත සහනය උපදවන ක්‍රමය හොඳයි. නමුත් ඉතින් අනුන්ගේ දැක්ම මොන වගේද කියලා අපි බලන්න ගියාම එයාගේ දැක්මේ ස්වරූපයෙන් අපිට දැනෙන්න පටන් ගන්නවා. අපේ ලෝකෝත්තර ඥානයේ ස්වරූපයෙන් ලෝකෙ දිහා බලන්න ගියාම කිසිත් නෑ කියලා හොඳටම පේනවා. අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියලා පේන්නේ සංඥාව නිත්‍ය කරගෙන නෑ, සංඛාරය නිත්‍ය කරගෙන නෑ, විඥානේ නිත්‍ය කරගෙන නෑ, නාම රූප නිත්‍ය කරගෙන නෑ, සලායතනෙ නිත්‍ය කරගෙන නෑ, අතීතේ නිත්‍ය කරගෙන නෑ, ඇස කන නාස දිව ශරීරය මන නිත්‍ය කරගෙන නෑ, අල්ලගෙන නෑ, පිළිකුල නිත්‍ය කරගෙන නෑ. එතකොට පිළිකුල් භාවනාවක් නෑ. පිළිකුල කියලා දෙයක් නෑ. ඒක සංකල්පයක්. එතකොට ප්‍රියයි මනාපයි ලස්සනයි කියලා දෙයක් නෑ. ඒකත් තියෙන සංකල්පයක්. වටිනාකම් සංකල්පයක්. නොවටිනාකම් සංකල්පයක්. එතකොට මේ ලෝකය නিত্য කිරීම මොනම ආකාරයකින්වත් නොවටිනවයි කියලා නিত্য කරන්නේත් නෑ, වටිනවයි කියලා නিত্য කරන්නේත් නෑ. ඒ නිසා මොකද්ද වෙන්නේ? නිදහස් වීම. නිදහස් වීම. සියල්ලගෙන් නිදහස් වීම. මමද? නෑ. වෙනාන් කෙනෙක්ද? නෑ. කරන දෙයක්ද? නෑ. නොකරන දෙයක්ද? නෑ. එතකොට නෑ විතරද තියෙන්නේ? නෑ. කිසිත් නෑ. නැත. නැත.